තිරුවන් සරණයි. අද දවසේදී හැම දිනමත් අපි තම ගෞරවයෙන් පිළිගන්නවා සවුනට සිසිලස දහම් ප්‍රචාරක සේවා ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවට. අද සතියේ ඉරිදා දවස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වේලාවෙන් උදෑසන 10ට පටන් ගන්න නියමිත ධර්ම සාකච්ඡාවටයි අපි දින සූදානම් වෙන්නේ. අද දවසේදී අපි සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාව සවුනට සිසිලස වෙබ්බඩවියේ අපි සඳහන් කරලා තිබුණා ගිය සතියේ පුරා කල්යන මිත්‍රයන් එක දකින්න ඇති. එහෙමනම් අපි අද දවසේදී එහෙම සූත්‍ර දේශනාව සම්බන්ධ කරගෙන සාකච්ඡාවකට එළඹෙනවා. එහෙමනම් අද දවසේදීත් අපිට තථාගත ධර්මයේ ප්‍රමුඛ කරගෙන සාකච්ඡාවක් කිරීම සඳහා ගෞරවණීය සතියේතුමාට ආරාධනා කරන සතියේතුමා ඉදිරිපත් කරනවා. සම්මා සම්බුදු සරණයි. අපිටම ගෞරවයෙන් নমස්කාර කරමු තථාගතයන් වහන්සේට, සම්මා සම්බුදුරජාණන් වහන්සේට, අපේ වන්දනීය වූ ගෞරවනීය වූ ශාස්ත්‍රුන් වහන්සේට. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දේවපුත්‍ර සංයුත්තයේ ආයන සුත්ත. ඊට එන්නට කලින් යහපත් මිතුරන් සහ මිතුරියන් වෙනුවෙන් යමක් කියන්නට බලාපොරොත්තු වෙනවා හැමදාම කියන දේ. මේ ධර්ම සාකච්ඡාව හිසටයන්ට නිවේ අවශ්‍ය වන්නේ. හිසකින් හිසකට කිසිවක් කියන්නේ නැහැ. හොඳ බෞද්ධයෙකු වන්නට නොවේ, හොඳ සිංහලයෙකු වන්නට නොවේ, හොඳ ස්ත්‍රීක පුරුෂයෙකු භික්ෂුවක වන්නට නොවේ. ආර්ය ශ්‍රාවක වීමේ අභිලාෂයෙන් කෙරෙන ධර්ම සාකච්ඡාවක් අප කරන්නේ. අවධානයෙන් තමන් දිය යුතු වෙනවා. අහවල් දේ කියයි කියලා බලාපොරොත්තු වෙන්නට එපා කියන දේ ගැන අවධානයෙන් සාකච්ඡා. සූත්‍ර දේශනාවට එන්නට කලින් මේ ටික ඉවත් හොඳයි කියලා හිතුණා. මේ පංච උපාදානස්කන්ධයමයි දුක්ඛයමයි මගේ අතට අහුවෙන අතින් අතට බැලිය හැකි අයිතිවාසිකම් කියන මගේමයි ඔප්පු කරන්නට මා විසින් අයිතිවාසිකම් ඉදිරිපත් කරන ලබන කිසිවක් මම නොවේ, මගේ නෙවේ. එනම් රූපය ඒ දුකක් පමණයි. සිතේ සංකාර විඳින සංඥා සිතහරහා මනසහරහා මතුවලා දැනෙන සංස්කරණය වෙන දැනි අතුරු දහන් වෙන මා විසින් අයිතිවාසිකම් කියන ලබන කිසිවක් මම නෙවෙයි, මගේ නෙවෙයි. ඉන්ද්‍රිය හයින් උරාගත හැකි ලෝකේ පුරාම සිදුවෙන සිදුවීම් ආරම්මණයන් මා විසින් අයිතිවාසිකම් කියන ලබන ඒ කවර හෝ ආරම්මණයක් මම නෙවෙයි, මගේ නෙවෙයි. සංක්ෂේපයෙන් ගත්තොත් අත්දැකීමට හසු වෙමින් තත්තරයකින් අතුරුදහන් වෙල යන මා විසින් අයිතිවාසිකම් කියන ලබන සංස්කාර ලෝකයේම මම නෙවෙයි, මගේ නෙවෙයි. ඒක පැහැදිලිව අපි තේරුම් ගත්තේ තියෙනවා මෙදල් සාකච්ඡාවේ. ඊළඟට ඉත සදාවක අධ්‍යයක් මේ ධර්ම සාකච්ඡාවේදී සිදුවේ. සැබෑ ගුරුවරයා පහන් තඹක් නොවේ. මේ ධර්ම සාකච්ඡාවේ ගුරුවරු නැහැ, ඕනෝන් කල්යාණ මිත්‍රයන්. වචන පිළිබඳ අවධානය නොවේ, ධර්මයේ පිළිබඳ අවධානය වැඩි වෙන්නේ. සැබෑ ගුරුවරයා පහන් කණුවක් නොවේ. සැබෑ ගුරුවරයා ඔබට පිරිනමන්නේ කඩපතක්. එවන් ගුරුවරෙක් සොයාගන්න. සැබෑ ශිෂුවා කැඩපතින් තමා දෙසම බලන්නට පුරුදු වෙනවා. නිසා සැබෑ ශිෂ්‍යයෙකුත් බලන්නට පුරුදු වෙනවා. සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ, අපේ ආදරණීය ශාස්ත්‍රඥ වහන්සේ, මගේ වෛද්‍යවරයාණන්, මගේ දොස්තර මහත්මා, එකත් එහෙමම හිතේ මතක තියාගෙන මම මගෙන් මහනවා මේදී. මගේ විශේෂඥ වෛද්‍යවරයා මාහට දෙන උපදේශයට දක්වන සැලකිල්ල කර්ම සැලකිල්ල මගේ දොස්තර මහත්මයා මට දෙන අවවාදයේ ලෙඩක් හදුනාම ඒ පිළිපදින්නට මා ධර්ම උත්සාහයේ තරමටම උත්සාහයක් සද්ධා බුද්ධි සම්පන්නයයි මා ජනම සිතන මා විසින් ඒ තථාගත විශේෂඥ ප්‍රදේශයට දක්වනවාද සැලකිල්ල තථාගතයන් වහන්සේ කියන ඔබ මේ රෝගයෙන් කාග රෝග දෝෂ රෝග ඊර්ෂ්‍යා රෝග වලින් පිරෙනවා මාන රෝග වලින් දික්ක රෝග වලින් ඒක පිළි ඒකෙන් නැයින් වෙන්නට නම් ඒ දෙයෙන් නිදහස් වෙන්නට නම් මෙන්න මේ බෙහෙත් පාවිච්චි කරන්න ඕනේ කියලා පාවිච්චි කරන පිළිවෙලක් කියනවා. ඒ තථාගත වෛද්‍යවරයාණන් අපට කියනු කියා දෙනු ලබන උපදේශ දෙනු ලබන උපදේශ අපේ ලෙසින්ම පිළිපදිනවාද සේනම් මාතකය ලෙසින්ම ශ්‍රද්ධාවන්තෙක්. ඊළඟට විශේෂ කරුණක් මතක් කරගන්න ඕන. අනගිය කෙලෙස් සමහර කෙලෙස් වල පණ අඩු වෙලා යනවා අපි. ප්‍රාණය අසුරුදහන් යන කෙලෙස්. සතියට හෝ සම්පජානයට අනුව යෝනිසෝ මනසිකාර නොකර විවිධ පොත්පත් වලින් හෝ විවිධ දේශනා වලින් පරීක්ෂාවට ලක් වීමට යාම ප්‍රේත වූ කියන්නේ මේ යෙදිය භූතාත්මයා තමන්ගේ අතීත වෛද්‍යවරයාගෙන් මරණ සහතිකයක් ඉල්ලා සිටීමක් වගේ. ඒසයි මේගේ කෙලෙස් වලට පණ දෙන්නට තැන් තැන් වලින් කරන්නට එපා. විපස්සනාවට හසු කරන්න හැම දෙයක්. ඒක අක්කල් කල්යාණ මිත්‍රයේ චේතනම දෙදා හදාගෙන අපි කායන සූත්‍රයේ සාකච්ඡා කරමු. දේපුත් සංයුත්තේ මේක වැදගත් කරුණු දෙකක් විශේෂයෙන් ඉදිරිපත් කරනවා අනිත් දේවල් අපි නිතර අහලා තියෙන නිසා. ඒවන් මේසුතං මා විසින් මෙසේ අසන ලදී ඒකං සමයන් එක්තරා කාලෙක භගවා වන්දනීය භාග්‍යතුන් වහන්සේ සාවත්තියන් ගිහරති සාවත්තියේ ඒ නගරයේ වාසය කරනවා උරුත ජේතවනයේ අනාථ පිණ්ඩික සාරා අතකෝ තායනෝ දේවපුත්තෝ තායන කියලා දේවපුත්‍රේ දෙව් බොහෝ විට දෙව් දූලා ඇවිල්ලා ඉන්නේ අද මාසේ ගැන සාකච්ඡා ඇවිත් තියෙන්නේ දේවපුත්‍රේ ඒ දේවපුත්‍රයාගේ විශේෂයක් තියෙනවා පුරාණ චිත්තකරුවෝ ආගමික නායකයෙක් ආගමික පාසලක නායකයෙක් අතීතයේ මනුෂ්‍යාත්ම භාවයක ඉන්නකොට එයා අන්‍ය ආගමික නායකයෙක්. ඒ දේවපුත්‍රතෝට බදක තියාගන්න ඕන යහපත් දේ කරන කවුරුන් හෝ සුගතිගාමි වෙන බව. අන්‍ය ආගමික කියලා කතාවක් නැහැ එතන. ඒත් සත් ලෝභ දෝෂ මොහ අදව ගත කරනවා නම් එයා අභික්ඛන්තය රත්තියා ඒ තායන දේවපුත්‍ර අතීත අන්‍යාගමික නායකේ අභික්ඛන්තය රත්තියා රාත්‍රී පවුනාට පස්සේ මහරෑ යහපත් වූ හොඳ රාත්‍රියක අභික්ඛන්ත වන්නෝ බොහෝ පැහැපත් වර්ණයක් ඇති දේවපුත්‍ර කේවල කප්පං ජේතවනං ඕ භාසෙස්වා ජේතවන්නේ සම්පූර්ණයෙන් ආලෝකවත් වුණා යනකොට භාගතුන් වහන්සේ ළඟට ආවා. එන භගවා තේන උපසංකමි. උපසංකමිත්වා භාගතුන් වහන්සේ ළඟට හිමීට ඇවි භගවන්තං අභිවාදෙත්වා. භාගතුන් වහන්සේට ගෞරව සම්පූර්ණව නමස්කාර කළා. නමස්කාර කළා පැත්තකින් හිටගත්තා. ඒකමන්තං කිතෝකෝ තායනෝ දේවපුත්තෝ ඒ පැත්තකින් හිටගත් තායන දේවපුත්ත භගවතෝ සම්පිති ඉමාගතාය අභාස් ගාථා පහක් මේ ගාථා ටික භාගතුන් වහන්සේ කිව්වා. ඒ ගාථා ටික පමණක් මම කියන්න මොකද ඒ ඊළඟට ඒක ගන්නත් පුළුවන් තේරුම් සහිත. චින්ද සෝතම් පරක්ඛම්ම කාමේ පනුද බ්‍රාහ්මණ නප්පහාය මුනි කාමේ නේකත්තං උපපජ්ජති. කෛරාතේ කෛරාතේනම් දල්හනේනම් පරක්කමේ සිතිලෝහි පරිබාජෝ බියෝ ආකිරතේ රජං. මේ දේවපුත්‍ර බුදුරජාණන් වහන්සේට කියනොම් හිටගෙන අකතං දුක්ඛතං සෙය්‍යෝ පච්චාතපති දුක්ඛතං කතංච සුඛතං සෙය්‍යෝ යං කତ୍වා නානුකප්පති කුසෝ යතා දුක්ඛහිතෝ හත්තමේවානුකන්තති සාමඤ්ඤං දුක්ඛරාමත්තං නිරායුපකද්දති යං කිංචි සිතිලං කම්මං සංකිලිත්තංච යං වතං සංකස්සරං බ්‍රහ්මචර්යං නතං හෝති මහප්පලං නොදාතා පහ කියලා ඉදමෝච කායන දේපුත්තු මේ කායන දේපුත්තේ ඒ ගාථාදී කිව්වා ඉදම්බත්තා එහෙම කියලා ආයි භාගතුන් වහන්සේට ගෞරවපූර්වක නමස්කාර කරලා පදක්ිනම් කත්වා පදකුණු කරලා ඒ කියන්නේ ප්‍රදක්ෂිනා කරනවා කියන්නේ දකුණු අතපැත්ත උන්වහන්සේගේ ගෞරව තියෙන දිහාවතරවල දක්වනවා ගොක්ලාර පිටිපස්සෙන් පිටිපස්සට යනවා නැත්තම් ඇත්තල යන ඒ ප්‍රදක්ෂිනා කරලා සත්‍යවන්තර දහයි චිත්‍රම අතුරු දහන් වුණා අතපෝ භගවත් අස්සාරත්‍ය ඇතේන ඒ රාත්‍රියේ ඇවෙමින් පාන්දර වෙන්නට පුළුවන් එකකොට බික්ඛු ආමන්තේසි ඒ මහන්සේ ළඟට පිටිසුන් මහන්සේලාට කතා කළා සමහරට මහන්සේ හමු වෙන්නට එන්න මහන්සේ යමක් අහන්න කැමති ඇත්තින් මහන්සේ සේම ඇවිල්ලා. මහන්සේ කීවා ඉමං භික්ඛවේ සත්‍යින් විශ්වරුණ මේ පහුගිය රාත්‍රියේදී තායනෝ නාම දේවපුත්‍රෝ තානි කියන නමක් තියෙන දේවපුත්‍රයේ පුරාණ චිත්තකරෝ ඉස්සර මනුෂ්‍යාත්ම භාවේ අන්‍යාජම් කනායකේ නැත්තම් විශේෂ මොකක් හරි විශේෂ කණ්ඩායමක සංවිධායක වෙරේ නැත්තම් ගුරු වෙරේ අභික්ඛන්තය රත්තිය සාම්‍ය සාත්‍ය පහවල ජීල් ලක්ෂණ තියෙනකොට අභික්ඛන්තවන්නෝ එයාට බොහෝ පැහැපත් වර්ණයක් තිබුණා හේතවනේ ආලෝක කරලා මා වෙතට ආවා යේනා හන්තේන ප්‍රසංකම් මා වෙතට ඇවිල්ලා දන්ද කුටි උපසංකමිත්වා මං අභිවාදිත්වා ඒක මං තන්න අත්හාර ළඟට ඇවිල්ලා නමස්කාර කරලා පැත්තකින් හිටියා ඒක මන්තන් සිතෝ කෝපිච්චවේ තානෝ දේවපුත්තු පැත්තකින් හිටගත්ත ඒ දේවපුත්‍ර භික්ෂුවනි මම සම්තිකේ මා ළඟදී හිමා ගාථායු අභාසි මේ ගාථා ටික කිව්වා චින්ද සූතම් පරක්කම්ම කාමේ පනුදු බ්‍රාහ්ම උස්සහවක් වෙලා මේ ගලා එන කෙලෙස් ගංගාවේ මුලම නතර කරලා දාන නපහාය මුනිකා කාමේ පනුදු බ්‍රාහ්මනේ කාමයන් සම්පූර්ණයෙන් අයින් කර දහන්න ශ්‍රේෂ්ඨ මිනිසේ බ්‍රාහ්මණ කියලා කියේක නපහාය මුනිකාමේ ද ඒකත් අන් උත්පජ්ජති කාම කියන ඒවා ඩිංගි ඩිංග හරි අයින් කරන්නේ නැතුව න ඒකත් අන් උපපජ්ජති ඒකත්වයේ කරා සම්පූර්ණත්වය කරා පුතේ නම් ඇත්ත ධ්‍යානය කියලා ඊට වඩා වැඩි අදහසක් තියෙන පස්සේ සාකච්ඡා කරමු ඒකත්වය කරා පැමිණෙන්නට බෑ ඒකත්වය කියන එක අපි දන්නවා අර මජ්ක්‍ධිමනිකායේ පළමු සූත්‍රයේ පැහැදිලිව දේශනා කරනවා කොහොමද පුතුගණයේ සෛක්ෂ භික්ෂුවක් මහරහත් කෙනෙක් ආර්ය තථාගතයන් වහන්සේ මෙයා දකින්නේ කොහොමද කියලා. එතෙන්දි තථාගතයන් වහන්සේ ඒකත්තං ඒකත්තෝ අභිඤ්ඤාය ඒකත්තං නමන්නේ. මේ ඒකත්වය කියන්නේ හෝල්නස් එක. පූර්ණත්වයක් තියෙනවා. අර අපි හිතමු රූපේ සම්පූර්ණයෙන් ගලලා අයින් කළොත් එහෙම දැන් රූපේ කියලා එකක් තියෙනවා නිස්සේ රූප පුරුෂ රූප සිංහල බෞද්ධ රූප පැවිදි රූප නොපැවිදි රූප කියලා එකක් තියෙනවානේ දැන් ඔය පාවිච්චි කරන ඇඳුම් වලින් වහලා දැන් තියෙන්නේ උරින් කොණ්ඩ තියෙන යටින් තියෙනවා මේ පොදු දක්ව ඔය තියෙන එක ඒක අයින් කළ දැම්ම කාටත් පොදු ඒවා තියෙනවා ඊළඟට ගින්දෙන් ටික ඔක්කොම ගලවලා අයින් කරලා දැම්මොත් මතක සිටිවිලි වල මතක ධාතු ඔක්කොම ගලවලා අයින් කරොත් සංඥාති ඒ සංඛාර සිතිවිලි වර්ග හිතේ එක එක පැලෙන අදහස් උදහස් ඔක්කොම අයින් කරොත් මති මතාන්තර හිතාගින් නිදාත දැනෙන ගතිය පවා හිමීන්ති අයින් කරලා දැම්මොත් ඔය පාවම අයින් කරලා දැම්මොත් අපි මේකේ වෙන විදිහකින් කියනවා නම් ඒකත් උපාදානයෙන් කරොත් තිබෙන කුමද්ද ඉතුරුවන්නේ අන්න ඒකයි ඒකත් කියන්නේ ඒකත්වය මඤ්ඤණාසරන්නේ නෑ හැබැයි ඒකත්වය කියන එක යන්නට පුළුවන් අර නානත්ත්‍ය සංඥා වලින් ගිහිල්ලා ඒකත්වයට ගිහිල්ලා අනන්ත විඥාණයට දක්වා යන තැනදී යන්න පුළුවන් අපි පස්සේ සාකච්ඡා කරමු මේගල අලුතින් මේක අහගෙනා ඉන්නවනම් එකෙක් සොයන අදහසින් පමණ අපි ඉගෙන අහන්න කවුරු හරි නද නිමිත්‍රයන් මිතුරයන් ඕ කවුරුන් හෝ ඉගෙන කතා කරාවි අපරෝ කතා කරමු ඉගෙන. කෛරා චේ කෛරාත හේනම් කරනවා නම් මේ දේ හරියට කරන්න. ඒ දේ තමයි කරන්න තියෙන කලින් කියපු දේ. දල්ල මේ නම් පරක්කමේ ඒ සඳහා දැඩිව උනන්දු වෙන්න. සිතිලෝහි පරිපාදෝ දැන් අර දේවපුත්ත බුදුහාමුදුරන්ට කියලා කියේ දේ බුදුහාමුදුර භික්ෂුන් වහන්සේලාට කියන්නේ. ලිහිල්වදත් භාවනාව, ලිහිල්වදත් බ්‍රහ්මචර්යාව, ලිහිල්වදත් පරිද්ද බීයෝ ආචරිතේ රජං. වැඩිපුර කෙලෙස් වගුරු වෙනවා. හරියට නොකළොත් පොරොන්දු වෙච්චදී වැඩිපුර කෙලෙස් ඇත්. අකතං දුක්කතං සෙයියෝ. අකතං දුක්කතං සෙයියෝ. නරක දෙයක් නොකරින් දීමම හොඳයි. ලිහිල් භාෂාවෙන් කියනවනම්. පච්චා තපති දුක්කතං. ඒ නරකට කරනදී අන්තිමේදී ලොකු තැවිල්ලක් ගෙන දෙන නිසා කතන්ත සුකතන් සෙයෝ හරියට හොඳට කරන්න පුළුවන් දේ කරන එක හොඳයි යම් කත්තා න අනුකප්පති මොකද ඒ හොඳට කළ දේ නිසා පසුපසු තැවිල්ලක් එන්නේ නැහැ කුසෝ යතා දුක්ඛිතෝ හත්ත මේවානුකන්තති වැරදි විදියට අල්ලාගත් ඉලුක්ගසය කුසතනය ඒ අල්ලන එක්කෙනාගේම අතකපනු හත්ත මේවානු කන්තති සාමන්‍යන් දුක්තරාමස්සන් වැරදි විදිර ගත් පැවිදි මාර්ගය භාවනා මාර්ගය නිරයායුපකද්දති පැවිදි මාර්ගය නිරයායුපකද්දති තමන් පහලටම ඇදලා දානවා යම් කිංචි සිතිලං කම්මං මොන ඕනම ක්‍රියාවක් ලිහිල්ව ගත්තොත් ඕනවට පාවට කරන්න බාර ගත්තොත් යම් සංකිලිට්ඨන්තයන් වතන් ඕනම ප්‍රතිපදාවක් කිලිටි කරගත්තොත් සංකට්ඨං බ්‍රහ්මචර්යං අවංක නැති කිලිටු වෙච්ච බ්‍රහ්මචර්යාවක් පැවිදි මාර්ගයක් නැසං හෝති මහප්පලං ඒ උසස් ප්‍රතිඵල ගෙන දෙන්නේ නැ ඒ ගාථා පහ බුදුරජාණන් වහන්සේ දැන් දේවපුත්තාන දේවපුත්ත බුදුරජාණන් වහන්සේට කිව්වා බුදුරජාණන් වහන්සේ දැන් පහවට අවධාතන භික්ෂුන් වහන්සේලාට කිව්වා මොන තා වැඩගත් කොට මේ අතීතේ අන්‍යාජිමක නායකයෙක් දේවපුත් එක්කල බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් මෙන්න මේ උතුම් අදහස් තියෙන ගාථා පහ කිව්වා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට එහෙම කතා කියලා ඊපස්සේ කියනවා ඉදනෝති භික්ඛවෝ තායනෝ දේවපුත්තෝ භික්ෂුරණ මේ තාන දේවපුත්තේ මෙහෙම කිව්වා. ඉදන් වත්තා එහෙම කියලා මං අභිවාදෙත්වා මත් නමස්කාර කරලා පදක්ෂිනම් කත්වා ප්‍රදක්ෂිනා කරලා ගෞරවයෙන් පිටත් වෙලා ගියා. තත්ේව අන්තරදායි සිතන වතුරු දාන්න. ඊළඟට වැඩ ගැත්තේ මේ අන්‍යාධිමිකේ දැන් දේ පුත්ත වෙලා බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා උදාර පැවිදි පැවිද්ද නැත්නම් භාවනා මාර්ගය ප්‍රතිචාරී මාර්ගය ගැන කියපුවා ගැන කියනවා උග්ගණ්ඨාත පිච්චවේ සායන ගාථා පිච්චවේ මේ සායන ගාථා පහ ඉගෙන ගන්න පහ කියලා නේ ගාථා ටික ඉගෙන ගන්න පරියාපුනාත පිච්චවේ සායන ගාථා පිච්චවේ යොහොඳින් පිරිවහන්න පාඩම් කරගන්න ධාරේත භික්ඛවේ සායන ගාථා මතක තියාගන්න සායන ගාථා අත්ථ සංහිතා භික්ඛවේ සායන ගාථා භික්ෂුරුනි බොහෝ ප්‍රයෝජනවත් මේ සායන ගාථා ආදි බ්‍රහ්මචාරීක ආධ්‍යාත්මික නිරෝධ මාර්ගයේ මූලිකම අනිවාර්යම තම අවශ්‍යතාවය ආදි බ්‍රහ්මචාරීකේ බ්‍රහ්මචාරී මාර්ගයේ යන්ත මුල්ම අවශ්‍යතාවය මුල්ම හේතුවක් මුලින්ම ලැබෙන තල්ලුවක් එතකොට ඒ බුදුරජාණන් වහන්සේ අන්තිමේදී භික්ෂුන් වහන්සේලා කිව්නවා මේ සායන ගාථා ටික ඉගෙන ගන්න පාඩම් කර ගන්න මතක තියා ගන්න මේක බොහෝ ප්‍රයෝජනවත් ආධ්‍යාත්මික නිරෝධ මාර්ගයේ මූලිකම අනිවාර්යම අවශ්‍යතාවයයි ඒ තම සායන සූත්‍රයේ කියන සංයුත්තෙන් කායි දේව පුත්තු සම්පතේ තියෙන සායන දේව පුත්තු බුදුරජාන් වහන්සේ හමුවට ඉල කීවේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ඉගෙන ගන්න තේ කිව්වා සම්මා සම්බුදු සරණයි දහම් කරුණු සාකච්ඡා කරමු අපි කියන්නේ ධම්ම කන්නට හැමෝම ධර්ම කතා කියන බුදු සරණයි සාදු සාදු සාදු සිරුවන් සම්මතී තුමනි ඔව් කලින් මුචින් අද අපි සාකච්ඡාවට දතිපායන සූත්‍රයේ දතිපායන සූත්‍රයේ ඊටමත්ම පැහැදිලිව ඊටමත්ම හොඳින් අපිට ප්‍රතිපාදින් පැහැදිලි කළ දුන්නා දැන් අපි ඒ ඔස්සේ සාකච්ඡාවකට එළඹෙමු වම කලින් මුචින් ගේ ඉස්සෙල්ලා දහස් කිහිපයක් දැනගෙන නැවත ප්‍රතිපාදින් තුමට යොමු වෙන කල්පනා කරනවා මම ඉස්සෙල්ලා මේ වෙන්නම් ගෞරවයෙන් සේන මහත්මයාට සේන මහත්මයා මේ මේ සූත්‍ර දේශනාවේ මම සෝනි කගෙන ඉන්නකොට මට හිතුණා මේ දැන් සමාජලාට අපි යම් ප්‍රතිමන්ත්‍රණකට ධර්මයේ දැනගෙන තේරුම් අරගෙන ඉන්නවා නම් අපිට තව කෙනෙක් ඇවිල්ලා කියනකොට අපි කොහොමද ඒක ආලා ඉතින් ඒකට යමක් අපි අපි හිතුවද කරලා එහෙමත් නම් ඒක ගැන කිසියම් ගැටීමක් තියෙනවා නම් ඒ ගැටීමක් ඇති කරගෙන ඒ වගේ තත්ත්වයක් නේ තියෙන්නේ. දැන් මෙතෙන්දී මේ සතකයන් වාසයේ සියල්ල දන්නා වූ සතකයන් වාසයේතම මේ සායන ඒ දේව පුත්‍රය ඇවිල්ලා මේ කතා පහකින් අවස් ප්‍රකාශ කරලා ගියා. උන්වහන්සේ ඒ තමන්ගේ ඒ සංඝ පරපුරට කතා කළා මේ ඒ සංඝ වහන්සේට කතා කළා ඒ කතා පහ ඒ විදිහටම එනවාද දේශනා කරනවා කරලා කියන මේ ගාථා ඉගෙන ගන්න මේ විදිහට කටයුතු කරන්න කියලා. ඉතින් මරිසා එතනම තියෙන අපිට සැලකිතු දෙයක් ඉගෙන ගන්න කියලා. අපි සත්‍යතාව මේ සාකච්ඡා පටන් ගන්න කලින් මතක කරගන්නත් එක්කත් සතුන් දෙනකොට අපි කොතරම් ගැටෙනවාද මේ අපිට මේ දෙවි වෙනත් දෙයක් ඇහෙන්න හදිනකොට කියන කාරණාව මම ගෞරවයෙන් සේන මහත්මයා රුමින කැමති සේන මහත්මයා මේ සූත්‍ර දේශනාවෙන් ඔබතුමාට ගන්න පුළුවන් කුමක්ද කියලා අහන්න. තේරුම් ගන්නයි. අතවසේම ඔබතරත් මහත්මයා කියපු දෙයත් මොකද හේතුව බුදුහාමුදුරන්ට කියනකොට බුදුහාමුදුරන් කිසිම වෙනසක් දෙන්නේ නැතුව ඒක අහගෙන ඉඳලා ඒක අනිත් හාමුදුරුවන්ටත් ප්‍රකාශ කළා. නමුත් අපිට ඒක එහෙම වෙන්නේ නැහැ. ඒකට හේතුව බුදුහාමුදුරෝ අපි අතර ලොකු වෙනසක් තියෙනවා. බුදුහාමුදුරෝ සියලුම කෙලෙස් නැති කරලා තියෙන්නේ අපේ ළඟ තියෙනවා. අපිට කිවම් මගේ ළඟ තියෙනවා කෙලෙස්. මොකද කෙලෙස් නිසා තමයි කෙලෙස් තමයි මගේ මාන්න, දිත්ති, මාන්න ඒ කෙලෙස් ඔක්කොම මට මතු වෙනවා. මේ කෙලෙස් තමයි මගෙන් මේ යමක් කවුරු හරි කියනකොට ඒක අහන්නවට විරුද්ධ වෙන්නේ මේ කෙලෙස්. දැන් මේ බුදුහාමුදුරුවෝ මේ ධාතාවලිනුත් කියන්නේ මොකද්ද? මේ කෙලෙස් අඩු කරගන්න නැත්නම් නැති කරගන්න. මේක තමයි මහන්සි වෙන්න. මේක අදු කරගන්න තරමට අනිත් එක්කෙනාගේ කියන දේ අහගෙන ඉන්න පුළුවන් ශක්තිය අපිට වැඩි වෙනවා. ඒක මම හිතන්නේ අපි හැමෝම දන්න එකක්. සමහර වෙලාවට අපිට අපේ වචන පිට වෙන්නේ අනිත් අයට දේවල් ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා. මොකද අපේ තියෙන ඒ නරක නැත්නම් දිත්තිමාන ඒ කටි නිසා අපේ වචන ඉබේම පිට වෙනවා. පිට වෙලා අර අනිත් කෙනා කියන දේවල් කියන්න ඉඩ දෙන්නේ නැති අවස්ථාවලුත් වෙනවා. මේ ඔක්කොම වෙන්නේ අපේ තියෙන මේ සිතේ තියෙන මේ දිට්ටි කාම දිට්ටි මාන ඒ විදිහේ නරක දේවල් අපේ ළඟ වැඩි වෙන වැඩි වෙන අපේ අර කැපියක් වැඩි වෙනවා. ඒ අඩු වෙන අඩු වෙන අපිට අනිත් කෙනා කියන දේ අහගෙන ඉන්න පුළුවන්. දැන් ඒකම තමයි මේ සූත්‍රයේ මට පෙනෙන වැදගත් විදිහට බුදුහාමුදුරුවෝ කියන්නේත් එක එක දේවල් වලින් මේක අපේ තියෙන කාමය නැත්නම් දිට්ඨිමාන කියන නරක ධර්ම අඩු කරගන්න කියන එකයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි සේනවාදනය. ඔව් මම කැමති ගෞරවයෙන් දිලුක් මහත්මයාටම එන්න අද මතක තියාගෙන අපි ජයන්ත මහත්තයා මේ සම්බන්ධ වුණාට කතා ගන්න ඉන්නේ තුමාසනකින් ඉන්නේ. චිත්‍රමත් මෙහෙමත් නැහැ හොඳේ. ඉතින් අනික කල්‍යාණ මිත්‍රයන් දැන් ඔෆිස් එකේ එකතු වෙන්න ඕනේ. මම ගෞරවයෙන් දිලුක් මහත්මයාට ආරාධනා කරනවා. දිලුක් මහත්මයා ඔබතුමා මේ සූත්‍ර දේශනාවෙන් මේ වෙනකොට සාකච්ඡා ඉදිරිපත් කරන මට්ටමට යමක් ගත්තා නම් අපි ඉදිරිපත් කරන්නේ. කොහොමද ඒක කාමයෙන් ඉවත් වීම කියන එක අපි දැන් සාකච්ඡා කරන්න තියෙනවා. ගොඩක් ඒ අදහස් දෙන්නේ නිවරණේ යටපත් වෙන ඒ පැතු ඉවත් වෙන එක දෙකක් තියෙනවා. ඊට එහාට මේක මෙහාට කාමයෙන් ගැන කියලා අපි දන්නවා. දීප්තම පරිත්‍යාග වශයෙන් වෙන පරිත්‍යාගයේදී අපිට කෙනෙක් ඉවත් වීමද එකපස්සේ ඒ කටකේන කැටනම් මම බොහොම කොටක් වෙනවා මේ දාගත්තට මේ වචනේ මම එක කාලෙක තහතුනා කල්යන මිත්‍රෙන්න මට ටිකක් යටට සහගත තීවිච්ච දෙයක් සිටිනා ඉතින් කොහොමද ඒක දෙවෙනි කෙනෙක් කියන තාක්ෂණ පැහැදිලි කරගත්තත් දෙවල් තරණය. කෙරුවා තමයි දිරි මාතමයි තම බොහොම වටින ප්‍රශ්නයක් අපි මේ ප්‍රශ්නේ සමග සත්‍යත්වයට වින් සත්‍යත්වයන් මේ බමුණ කියන වචනේ පාවිච්චි කරලා නේද මේ සායන දේවපුත්‍රයා සුතගතයන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ. අපි මට ඒක මතක් කියලා දෙන්න මේ බමුණ කියන වචනේ යොදා ගන්න හැම විදිය කෙරුවා තමයි. නයි සම්මා සම්බුද්ධ ශරණයි. බ්‍රාහ්මණ කියන එක මහරහතන් වහන්සේට දේශනා කියන එක අපි සමාත බුදු දානමාද දැන් බ්‍රාහ්මණ වර්ගයේ තියෙනවා නම් ධම්මපදේ ඒ රහතන් වහන්සේ හැටි. ඒක බ්‍රාහ්මණ කියලා කියන්නේ එතකොට මෙතන ආධ්‍යාත්මික ගමන් මාර්ගයට භාවනා මාර්ගයට සැබෑ ලෙසින් පිසින එකන. මෙතන අදහස් වෙන්නේ ඒක. සිතෙන් දීපේ එයාට කියන්නේ වචන පාවිච්චි වෙනවත් දන්න ඒ වගේ සාකච්ඡාවලදී නමුත් සමහත අදහස් කොමාවක් සිද්ධෙන්න පුළුවන් මනෝමේව. චින්ද සෝතම් පරක්කම්ම උත්සාහවත් වෙලා මේ කෙලෙස් උර්ථතේ මුලම කපලා දාන්න ඕන සිඳලා දාන්න ඕන. ඒත් නැත්තම් තත් එකක් නම් ඒ ස්ටෙප් එක ගන්න මම නාම කැන්ටි හරියට shower එක වගේ. ඒකට මම ඒක ඕෆ් කරනවා. නැත්තම් කියලා සලිම්ම නැහැ කියලා යනවා. ඒක බ්‍රාහ්මණ කියලා කීකෙතෙන් උතුම් එක්ක නැහැ කියන කිත්ති. දැන් මෙතන අර මේ වර්ග වශයෙන් බෙදී ගන්න දෙපා ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්ධ හරි එහෙම නැත්තම් බ්‍රාහ්මණ ගෝත්‍රය ගන්න දෙපා දැන් තුනක් තියෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ ආධ්‍යාත්මික ගමන් මාර්ගයට යන එක නේ. අතේ කියන්නේ කියන මෙතන අදහස් වෙන්නේ එයා ඒතොට මේ තායන දේව පුත්‍ර එයා උතුම් කෙනෙක් වෙන්න ඕන විශාල පිරිසකට උපදෙස් දුන්න ආගමික නායකයෙක් ඒතොට නමුත් එයා දැන් පේන හැටියට මේ මාර්ග ආධ්‍යාත්ම මාර්ගයේ ගිය කෙනෙක් නිසා මේ බුදුරන්දෝ හමින් තාවේ ආව විතරක් නෙවෙයි ගෞරවාන්විත නමස්කාර කළා නමස්කාර කර යනකොට ප්‍රදක්ෂිනා කරලා ගියේ කියන දෞරු වෙනවා. ඒකෝට උත්සාහවත් වීම අවශ්‍ය කෙනෙක් කියන්නේ. දැන් බුදුහාම මේකේ එක ආදි බ්‍රහ්මචාරියයි. ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ මූලිකම අවශ්‍යතාවයන් කියලා මෙකී ඒකයි මේ. ඒතරද අපි හිතමු දැන් අප අපි කතා කරන්න ආද ඇතුළු අප කවුරුත් හදන්නේ ඒකත්වයකට කැමිනෙන්නේ. ඒ අපි වචනේ නේද මොනවද? නපහාය මොනි කාමේ මේ මුනිවරයා මේ කාමයන් අයින් නොකර නොකරන්නේ නම් අයින් නොකර ඒකත්වයකට එන්නටද නැ ඒකත්තම් ප්‍රපංච ඒකත්වයේ කියන එකට මේ පරිවර්තනය කරනකොට මොකක් ධ්‍යාන ගැන කියනවා ඒ අදහසින් කියොත් එන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ඒ කල්පනාකාරී යෝනිසෝ මනසිකාර තත්ත්වයේ පවතින ධ්‍යාන හතර නෙවෙයි ගෙනින්න ඕනේ. මොකද හතරවෙනි ධ්‍යානෙත් ගියාම ඊළඟ තේන ආයතන හයකට ඊළඟ එතෝනේ. අරූප අරූප ඒ ආයතන හයකට නෝ නේද සං ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින් සංඥායතන නිරසංඥා නා සංඥාත අපි පතන කියනකොට දන්නවා බරයි කියලා හිතෙන්දත් අපි දන්නවා ඒවා. ඒතකොට ඒවා දෙනකොට ඒක විස්තර කරනකොටම අපි දන්නවා පුබ්බේ සෝමනස්ස දෝමනස්සාන නත්තංගම සොම්නස දොම්නස කියනක සම්පූර්ණ අතුරුදහන් වල ගිරිල්ලා. ඒක එක්කාව ඉන්නේ ඇතෝට නානත්ත සංඥානං අමනසිකාරා එක එක දේවල් බැස්සින් පිළිබඳ මතකයන් සංඥාවල් පර්සෙප්ෂන් කියන ඒවා මනස දාගන්නේ නෑ ඒලා තින්නේ නෑ ඒව අයින් වෙච්ච ගමන් මෙන්න ඒකත්වයට එනිසා තමයි ඒවත් ඒකත්ව කියලා කියන්නේ ධ්‍යානම ඒ ධ්‍යාන මාර්ගය අනුකූල එතකොට ආකාස අනන්ත ඇතිනේ ආකාස අනන්ත ඇතිනේ කියන්නේ ආධ්‍යාත්මික පූර්ණ වූ හිස් බව කියන එක වැඩක ඇති ස්පේසස් ගැතියක් තියෙන එක හිස් බව කියලා කියන්නේ ඒක එතෙන්ට එනවා ඒකෙන් එහාට විඥානං සාතනේ ලිමිට්ලස් කොන්ෂස්නස් තත්ත්වයක් තියෙනවා ඒකට කියන්නේ අවදිවත් බවක් තියෙනවා ඊළඟට අපි දැනගන්නා නැත්ති කිංචි නොකිසිව ඊට පස්සේ නිරසන්න නාසඤ්ඤාත ඒතික මොනවිදෙන් ඒකත්වය කියලා දැන් අර මං කලින් මා හිතුව මේක බින්දුවනේ කියලා අර හෝල්සන්නස් හෝල්නස් එක හෝල්සන්නේ හෝල්නස් පූර්ණත්වයක් හැබැයි මේක දැනට මේ පූර්ණ නිදම් පූර්ණ පූර්ණ මේවාද පූර්ණ මුගච්ඡතේ කියලා බොහොම මේ ලක්ෂණ වෛදික ගාථාවක් තියෙනවා. ඒ පූර්ණත්වයකත් ගන්න එපා. ඒකට යන්නත් එපා. මොකද එතන යම් අර ධාතු විභංගයේදී ගත්තොත් මොනෝ ඕනම දෙයක් මඤ්ඤණා කළොත් එතන තියෙන හැටපිල්ල. ඒ නිසා මඤ්ඤණාවක් ලොකර වෙන්න ඕන මේක කියන්නේ. මූල පරියාය සූත්‍රයේ මැකි මධ්‍යම නිකාය මුල්ම එකේ තියෙනවා අර ඒ කරුණු ගැන කියනකොට අන්තිම කොටස එනකොට මම ඔක්කොම කියන්න අවශ්‍ය නැහැ. දැන් අර පතරින් පතරිතු අභිජානා චතහගත වෙදී පුතු ගැන පතරින් මේති මඤ්ඤති පක්කවිය මගේ කියලා මඤ්ඤණා කරනවා. එහෙම වෙන්නේ. එතකොට ඒකේ අගට අගහරේට යනකොට සත්‍යාවබෝධයට කිට්ටු කරලා ධ්‍යාන පහු කරගෙන යන ගිහිල්ල ඔක්කොම කරගෙන නිබ්බාන තත්ත්වය නිබ්බානං මඤ්ඤති කියලා කියන්නේ ඒ නිබ්බාන කියන නිවීම නෙවෙයි ඒක හිතින් හිතාගෙන ඉඳීම. මේ මේකයි කියලා. ඒක නරකම තියන්නේ නෙවෙයි. ඒත්තන්ට කෙලෙස් නැහැ. ඒක අධිමානය. නමුත් තථාගතවරේ තථාගතෝපි භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ ඒකත්තං ඒකත්තෝ අභිජානාති. මේ ඒකත්වය දැන් අපි වචනේ විතරක් කියමු. ඒකත්වය දහෝනස් කියන දෙන්නර පාටි රූපේ කොත්පුරියක් දලවනවා වගේ අපි නැත්තම් අපි හිතමු මේ පාට වර්ග පටි එකතු වෙලා අර මැටි වර්ග එකතු වෙලා හදාගත්ත බෝලයක් තියෙනවා. ඒතර මං හිතමු ඒක පාට එක පටියක් සතු පාටක් මං ගල්ව ගන්නවා. අනිත් එකක් ගල්ව ගන්නවා. පහකින් ඇතුළේ තියෙන. මේ මැටි ගුලි අනිත් ගල්වල කොහොම ගලව පැත්තකින් දැම්මහම මොකද ඉතුනේ කිසිවක් නැහැ. දැන් අපි හිතමු ලේනේ මේගේ කඳුරේනේ ජිරාෆ් කෙනෙක් නයි පළගෙටියේ ඩ්‍රැගන් ෆ්ලයිටි එතකොට කුරුමිණියේ පන් පන්වේ ස්ත්‍රියා පුරුෂේ සිංහලේ බෞද්ධේ යුස්කාරි යෝසේ කවුරු හරි ඔක්කොම බලන ඔක්කොගම ළඟ තියෙන මොකද ඔක්කොම අයින් කර දැම්මොත් තියෙන පුරුරත්වයක් තියෙනවා. හැබැයි ඒක මඤ්ඤණා කරලා හිතලුවක් කරගත්තොත් එතන එක්තෙන්ට ගියාම මොකද ඒකක් අර බ්‍රහ්ම ජාලයක යන්නේ ඉඳී තියෙනවා. බ්‍රහ්ම ජාලයකට අර වෙන නිසා අර මේ ඒකේ පස්ස සමුදය වෙන දික්තියක් වෙනවා. එහෙම නැතුව දැන් බ්ලැක් හෝල් කියන්නේ වයිට් හෝල් කියන එකට ගත්තොත් කියන රූප උපාදානක් හඳ නැතුව වේදනා උපාදානක් හඳ නැතුව සංඥා උපාදානක් හඳ නැතුව සංකාර උපාදානක් හඳ නැතුව විඥාන උපාදානක් හඳ නැති තැන ඉතිරි වෙන මම කවුද? නැත්නම් නිරෝධ සමාපත්තියේදී ඉතිරි වෙන මම කවුද? අන්න ඒකයි ඒකත්වයේ සැබෑ ඒකත්වය. මොකද එතනයි ඒකත්තං අභිජානා ඒකත්තං ඒකත්තු අභිඤ්ඤාය ඒකත්තං නමඤ්ඤති. ඒකත්වය ගැන හිතන්නේ හිතනවා කියන වචනේ දැන් අපි ධර්ම සාකච්ඡාවේ හිතන්නයි මම මේ වචනේ පාවිච්චි කරන්නේ කියලා නේද? හිත හිතා ඉන්නවා නෙවෙයි. ඒක ගැන හිතවිල්ලක් නෙවෙයි ඒක දැන්. හිතවිල්ලෙ මොබ්බේ පවතින දෙයක්. ඒ මොබ්බේ පවතින දෙයක් කියනකොට ආයෙත් මම ඔළුව පාවිච්චි කරන නිසා මට ආයෙත් හිතවිල්ලක් එන්නේ. ඒකෝතර රූප ගැන හිතනවා වගේ මේකත් තස්මින්න මඤ්ඤති ඒකත් තෝර මඤ්ඤති ඒකත් මේතින මඤ්ඤති ඒකත් නම් අභිනන්දයි. ඒ ඒකත්වයේ කියන එක පොදු බව කියලා ගත්තොත් හැමෝටම පොදු බවක් තියෙනවා. හරි මීයටයි ලේනටයි පන්වටයි පරංගිතයටයි ඒ ඩ්‍රැගන් ෆ්ලයිටයි කඳුරේනටයි ජිරාෆ්ටයි ලංකාවේ කෙනාට ඉන්දියාවේ කෙනාටයි පැපුවා නිව්ගිනියේ කෙනාටයි USA කෙනාටයි සෝපියා කෙනාටයි සයිබීරියම් කෙනෙක් කෙනාටයි හඳ ඉන්නන්නේ ඒත් මුළු පැලැත් විශ්වයේ මල්ටි යුනිවර්සල් කොතරහරි යමක් තියෙනවා නම් ඒ කියන්නේ මොහොතේ ඉන්න තල්මසාගේ ඉදිබුවාගේ තියෙන පටිගියාපෝතේ දෝ සමාන වගේම මගේ දේවල් තේපු කේවාදෙල මේ ධර්ම සාකච්ඡා සම්බන්ධ මේ දැන් කතා කරන මේ රූපත්‍යයේ තියෙන පටිගියාපෝතේජෝස අරපටිගියාපෝතේජෝ ආයෝ සමානයි. ආකාශ සමාන විඥානත්වයේ සමාන සංඛාරේ පවන වෙනස සංකතේ විසරම් කර්මේ කම්මං සත්‍යේ විභජති ඊදම් පනී ඊනම් පනී තමයි කම්ම කියන කොටස තමයි වෙන් කරලා වෙන් කරලා වෙන් කරලා තියෙන්නේ DNA සිස්ටම් එක අනුව ඒ කියන අපි ආව ඥාන අනුව මෞපියන්ගෙන් ලැබිච්චන රූපයේ එක පාටින් ඒක කිවිදින් ආව අස්සේ පුසු රූප රබන කම්ම චිත්තික ආහාර නිසා ඒක වෙනස තියෙන ඒ විචිත්‍ර නැත්තම් පුදුම ඒකත්වයක් තියෙන. ඒ කියන්නේ මට මම ඉරිෂ්‍යා කරනකොට මට ඇති වෙන වින්දනයයි මට රාගයෙන් වෙනකොට මට තියෙන වින්දනයයි මම කෙලගිලනකොට මට ඇති වෙන වින්දනයයි මගේ රැළමිට මං කහනවා නම් අතගානන් තොටසින වින්දනයයි මගේ මාපට ගිල්ල අල්ලනකොට මට ලැබෙන වින්දනයයි ඔබ මාපට ගිල්ල අල්ලනකොට ඔබටම නින්දින් මේ හැම දෙයක් අතිශයම පොඩි අතිශයම පොඩි කිඹුල මාචනකොට ඇති මේ මොන ක්‍රියාත්මකද මාස පද්ධතිය කාගෙ සමාන ඔන්න පොදුත්තේ ඒකත්වය මේ විශ්වයේම තත්ත්වන දෙයක් අපි ඒකට සංඥාවකින් ඇතුලෙන් ගියොත් එහෙම ආත්මී ස්වરૂපය දෙනවා ඒ නිසා තමයි බුදුරේ එක් කරන්නේ මහ රහතන් වහන්සේ එක් කරන්නේ කියලා ඒ මූලපරියාසී උත්තරේ ඉස්සරහයි මොකද සංසිස්ස හේතුවයි එහෙම නාබිනන්දනය කරන ඒකත්වය නන්දි දුක්ඛස්ස මූලන්ති විදිස්වා නන්දිය තම දුකට මුලක් කියලා හිතනවා මේ ඒකත්ව පව ආකිල ගත්තොත් මොකද දැන් රූපයට දැන්න දුක තේරෙනවා වින්දන නිසා වැටෙන අමාරු දන්නවා සංඥා දස්සන විපර්යාසෙ මට තේරෙනවා ඒ කියලාට මත වෙන සංස්කාර මාව එහෙමයි තල්ලු කරන හැටි පත්ත නැහැටි කල නැහැටි මට එන ගහ නැහැටි ඊතල විදිහ නැහැටි මට දැන් තේරෙනවා ඒක දැනගෙන භවජාති ඒ වුණාම නන්දිය නිසා ඕන සමක් ඇති කර ගන්නවා ඒ නිසා භවජාතියක් වෙනවා ජාති කියන්නේ ආයතන ප්‍රතිලාභ ස්කන්ධානම් පාසු භාව ආයතන ප්‍රතිලාභයක් ඇති වෙනවා එහෙනම් දිවස සමක් සහ ස්නාය පද්ධතිය විඥානයක් දකිනවා ලැබෙනවා එහෙනම් දිවනාසය මනස ශරීර ඔක්කොම ලැබෙන මොලයක් කියන්නේ භූතස්ස ජරාමරණ බුත බවත් පතුනොත් ඒකේ කෙමින් මියනවා ලෙඩ වෙනවා මියනවා මරණයට පත් වෙන රටේ නැතිනේ හුස්ම ගන්න වෙනහල්ලක් ලැබුණා නම් හුස්ම ගන්න බැරි වෙන දවසට ජාති උකට කියන මැරෙනවා කියනවා ඒ කියන්නේ මේක ඉවර වෙනවා කොයි විලාහට මහා ප්‍රාචීරේ නැත්තම් ඉඩාතම් එක හැමදාම ඉස්පහත් වෙවි යන්නේ නැ මේ අර මයින්හමක් වගේ වැඩ කරන්නේ හැමදාම පපුවට හැමදාම ලේ පම්ප කරන්න බෑ මේක පොඩි පපුවක් ලැබුණේ මේ හදවතක් ලැබුණේ මම තමයි ගිය තාගයක් දීලා මේක මෙච්චර වෙලා වැඩ කරන්න ඕන එන්නේ දැන් මේ කෝටි සැරයක් වෙනවා මට ඕන 200ක් පම්ප වෙන්න දෙයක් නෑ මොකද මේ ගෑණියෙකු පිරිමියෙකු මට බල දුන්න එක කාගෙත් ඒ වගේමයි ඒක දෝෂින්ගේ තියෙන හදවතත් ඒ විදිහට පම්ප කරනවා අයියගේ හදවතත් පම්ප කරනවා ඒකට මේ වගේ ජරා මරණ තස්මාති හිතිච්චි සතාගතු සබ්බසෝ සන්නානංකය විරාගා නිරෝධා ඡාගා පටිසග්ගා අනුත්තරං සම්මා සම්බෝධින් අපි සම්බුද්ධෝ ඒකට රහතන් වහන්සේ නමක් නම් සත් අවහන්සේ නමක් කියලා කියනකොට දැන් මතක් වෙන්නේ පා දුබුරු පාද සිරුරක් හිසකෙස්න ශරීරයක් පැත්තකින් වාරිලා එමින් නිදකයන් එකක් හිතන් දෙපා මේ කතා කරන තරම මේ අහංකම් දෙන්නේ මේ මනුෂ්‍ය භූතයන් බවටපත්තු අප උනත් මේක යන්නේ නම් ඔය ප්‍රතිපදාව තමයි මේ තාන දේපුත්ත කියන්නේ. තොම ඒකත්වයට යන්න නම් කාමයන් ඒක බලින්න එපා ඒක නිග්‍රහ සමන්ත නිග්‍රහ කරන්නත් එපා. මේ මාර්ගය තේරෙන්න ඕන. එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඒක සත්‍යසත්‍යන් වහන්සේගේ ශ්‍රද්ධාවෙන් ඒකට එන්නට ඕන. තණ්හාවෙන් කරන්න කියන එක පාඩමක් කර ගන්න එපා දැන්. සම්දයන් අභිජානනය කරන්නේ අවශ්‍ය වෙන්නේ. හරි. මේකෙන් කියපුණු යලිසීපත් වෙන තව දේවතාවියක් ඇවිල්ලා කිව්වා. බුදුහාමන්ත මේ සත්‍ය ආදී ඕමත දයමාන මාත්‍රික හරියට මේ පිහියකින් අනු අනිච්ච කෙනෙක් පිහියක් අනිච්ච කෙනෙක් පපුවට හරි නැත්තම් ගිනි ගැත් හොළුව ගිනි ගැත් කෙනෙක් වගේ කාමරාජ පහනාය මේ කාමරාජ අයින් කරගන්න නේද මේ සතිමත් මේ සත්‍ය අවබෝධය කරගන්න උත්සාහ කරන්නේ උදාහරණයක් ඒක නෙවෙයි සක්කාය දිට්ඨි පහනාය මේ කවුද මම කියලා ගැත්තටි කී වෙනස බලාගන්න තමා මේ කුළු හිස ගිනි ගැත්ක වගේ නැත ඉතලයක් දැන් බුලට් එකක් පපුවට ගිය කෙනෙකු ඒ වගේ මහන්සියර රැකවැඩ කරගන්න උන් දෙමරේ කියලා දැනගන්න. ඒකට ඒකයි අවශ්‍යතාවය. ඒ නිසා මේකට එක්ක මොකද මේක ගැටණයක් ඇති වෙනවා. ඒකට අතගහන්න ගියොත්. නමුත් මේ දේපොත් කියන්නේ මේක නැති නිසා මේක භික්ෂුන් වහන්සේලාට බුදුහාම එකයි කියන්නේ මේ නිකේල ඉගෙන ගන්න කියලා. දැන් ඒකත් අන් උපජිත කාමයන් අයින් නොකර ඒකත් වෙට ඉන්න බෑ මොකද එතන තියෙන්නේ නානත් සංඥාවක් තියෙන. දැන් කාම තියෙනකොට මට ඒකත් වෙක ඉන්න බෑ මම සීනි වලට කැමති චොක්ලට් වලට කැමති ඇපල් වලට කැමති දරුවට කැමති ලොකු පඩියක් හම්බ වෙනවට කැමති මගේ BMW එකට කැමති මගේ ගෙදර ලොකු ෆ්‍රිජ් එකට කැමති ලස්සන කාපට් එකට කැමති මං අඳින හොඳ සපත්තුට කැමති මං අඳින මං පාවිච්චි කරන හොඳ පාත්‍රයට කැමති මං පාවිච්චි කරන හොඳ පිගාන්ත ගැරුප්පට කැමති ඒ වගේ එක එකකට නානත් උනොත් එහෙම කාමයන් කියන්නේ එහෙමයි මොකද විરૂප රූපේන මැදෙන්ති චිත්තයි ඒක විදිහට ලෝකේ තියෙනවා මේවා එක එක නිර්මාණයන් කරනවා ඒකෙන් මෙන්ඩස් වගේ ඇති ඒක තමයි තාක්ෂණික තාක්ෂණික ප්‍රගතිය කියලා. ටෙක්නොලොජි එක මගේ ගුරුතුමෙක් කියන ටෙක්නොලොජි නෙමෙයි ටෙක්නොලොජි කියලා. ඒ ට්‍රික් හදලා දීලා තියෙන අපි ඇහත් හන දිවනාසය මනස අල්ලගන්න. ශරීරය අල්ලගන්න. එතන ඒකත්වයක් නැත් ඒක. ඉන්ද්‍රියන් එක්ක ඉන්ද්‍රියන් දෙකට ගොදුරු වෙන දේවල් නානත්තයි. ඒ නිසා තමයි හතරින් ධ්‍යානයේදී පූර්ණ උපේක්ෂාවට වෙනවා. එක පරම සත්‍ය අවබෝධය ගන්න පුළුවන් ඇතින් දැනෙත් විද්‍යාව ලබලා නැත්තම් මේ නානත් සංඥානම් අමනසිකාරා අනන්තවාකෝ ආකාශෝති ආකාසානංචන මුත් සම්පජ්ජි දේති කියන එක තත්ත්‍යයක් මෙතෙන් දී එකක් වෙන්නේ අර fullness එක wholeness එක ඒක තමයි තෙන් දී බුදුසමයි. සිල් මාර්ගනේ ඔබතුමාට කියන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. මොකද කිව්වොත් සත්‍යික මනස කියලා අනෙගිලි තේ කොහොමද ඉස්සර සැකලේ පැහැදිලි කියන කරන ඉතින් අපිට මේ අදහසට පොඩි ටිකක් වෙනස් විදිහක් තිබුණා. ඇත්තටම ඒක මට ගොඩක් ඒක පැහැදිලි වුණා. ඇත්තටම දැන් ඒක දැන් තමයි මට වෙනස් පිටුමින් ගියා. මේ අපි පවතින ලෙස මේ කාමයක ලක්ෂණයක් තමයි මේ දේවල් පවතින ලෙස තියෙන එක්ක මේක තියෙන දෙයක් එහෙම නැත්නම් නැති දෙයක් වශයෙන් ගැනීම. ඉතින් අර පිසිත සමුප්පාදයක් දේතාවයක් සැහෙන්න සම්බන්ධ වෙන තත්ත්වයක් කියලා හිතනවා මේ මේ දැන් සත්‍යීතුනි දේතාවේ කියලා කියන්නේ දැන් අපිට එකක් අපිට වහන් ප්‍රතිලාම සඳහන් කරන මේ දේවල් අපි ඉස්කෝතරජර ගන්නවා කියලා එහෙම ගන්න පුළුවන් දෙයක් නැතිස්ක නැතුව හැමතිස්සේ මොකද මොකද තමයි දැන් එක පිටක් එක යම් දෙයක් මේ විදිහයි කියලා ගන්නකොට ඒක තමයි ඒකනේ තවත් යක්ෂක මගේ තියෙන සම්බන්ධ කරලම බලන්නේ ඉතින් එතන ඒකත්වයක් නැති තත්ත්වයක් වගේ මට හිතෙනවා හැමතිස්සෙම දැන් උදාහරණයක්කින් ගන්නේ නැත්නම් අපි තේරුම් ගන්නකොට දැන් මම යම් දේතාවි කියන වචනේ පාවිච්චි කරේ ඒකටද නැත්නම් ඩුවැලිටි එකද මට තේරෙන්නේ නැත්තේ ඒක නොදෙන්න සායිවි මොකද පාවිච්චි කරන්නේ ඩුවැලිටි කියන එකට තමයි මම හිතුවේ සත්‍යතුන් ඒකමට මේ වත්තර වශයෙන් කියන කෙනා මම සඳහන් කළේ සමිතිතම මගේ හිත යමක් මම කියනවා කියත් ගන්නකොට ඒක නැති එකක් චිත්‍ර හරියේ සංසන්දනය වීමක් තමයි වෙන්නේ හැමතිස්සෙම. ඉතින් උදාහරණයක් වශයෙන් දැන් මම මේක දැනගත්තා කියලා කිව්වහම දැනගත්තා වෙන දැනගත්ත නැති නිසා දැන් දැනගත්ත දෙයක් තිබිච්ච නිසා ඉතින් අර ඒ වගේ හැමතිස්සෙම දෙකක් තියෙන ගැටිය එකක් අනිත් එක තියෙන සත්‍යක සංස්කෘතිකල ප්‍රභාව අධ්‍යක්ෂක දේවල් වල ඉතින් මම ඇත්තටම හිතාගෙන කියන හැ ඒකත් ඒ තුනක නිර්වාණ සත්‍යය පැහැදිලි කරලා කියන මගේ තිබුණ නෑ හදාසක් ප්‍රතිපදිතමනි මට හිතුනේක බොහෝ තුරට සූචාවයට සම්බන්ධ වගේ තත්ත්වයක් කියලා මට ඒක උදු ප්‍රශ්න තිබුණ ගොඩක් ආයක් විතරම ගොඩක් සමාන කරගන්න තියෙනවා තහ තිබුණා ඒ කියන්නේ මේ පැහැදිලි කිරීම තුළින් මේක ගොඩක් ඊට පස්සේ ගොන්නේ දෙන්නේ ආකාසානංචයන් විඥානන්ත ආකින්චයන්ද නේසන්න නාසන්නත් මේ වචන කියනකොට ගන්න ඉන්නවා ඒකෙන් කියන්නේ ඒවා මත්මත්යෙන් ගන්න මඤ්ඤත් මඤ්ඤනා කරනවා ඊළඟ කොටසෙදී දිත්තං දිත්තතෝ සුතං මුතං විඥාතන්ති අදම කොටසේ තමයි තියෙන්නේ ඒකත්තේ නානත්තේ සබ්බ සතෝ සබ්බ කිදිත්තේ තමයි සබ්බ කියන්නේ මොකද්ද පූර්ණ අර්ථයක් තියෙනවා කියලා කියනවා. ඔක ලස්සන්ට මේ ශාන්තරාචාර්යතුමා දැන් පවතින ප්‍රචලිත Hindu මනේ ගැඹුරු Hindu දර්ශනේ තියෙනවා. ඔය හැල්සන් නොනේ සංකවිශංකරෙන් ලස්සන ගියපු එකට හදලා තියෙන. ගියන්නේ ලස්සන කියලා තියෙන පූර්ණ මිදං පූර්ණ මුගච්ඡිතේ පූර්ණච්ච පූර්ණ මිදමය මාද පූර්ණේ වාදි මම දන්නේ කොහේ විදියට යන එකෙක් ලස්සන්ට යනවා එක් කියන එක. ඒ තරම් අපි සබ්බ පාපස් අකරණ නැත්නම් ඒ ධම්මා හේතු පපුවා කියන ධාතාව වගේ මේ අපිට ඒකින් එන අදහස වගේ මේකත් ඒකට යනවා. ඒ පූර්ණත්වය ඒතොට ඒකත්ව නානත්ව සබ්බ සබ්බ කියන්නේ සියල්ල කියන්නේ ඒකත් හෝනස් එක මෙතන ඊළඟට නිබ්බාන නිබ්බාන නිබ්බානත්ව සංජානනයි ඒ පුදුජනත් ඒකේ විශේෂ කරනවා ඒතොට පුත්‍ේක්ෂයිෂත් ඒක කරනවා මහරහතන් වහන්සේලා ඒවා මේ නිබ්බාන කියන தත්ත්වයට අවහම් බව ඒක ඒක අභිනන්දනයක් වෙන්නේ නැහැ කියන්නේ. මොකද ඒක අවේදීක. ඒ හතරට තමයි ඒ ගොන්නට ඒ තමයි ඒක දාලා තියෙනවා ඒකත් නානත්ත් සබ්බ නිබ්බාන. ඉතින් තව ධර්ම දාර්ශනා දන්න ධර්මදර භික්ෂුවකෙන් හෝ ධර්මදර ගිහිපින්නත් එක්කෙන් හෝ අහගන්න ඒක හොඳට ඒ හතර තේරුම් මොකක්ද කියලා. ඒකේ වටපිටාව හොයාගන්න පුළුවන්. දැන් සායන දේපොත්ත කිවි එක වෙන්නති කියලා මොකද කාමයන් අයින් නොකර ඒකත්ව දෙන්න බෑ කියන එක කියනකොට හිතෙනවා ඒක ඉහළ දෙයක් කියලා. සත්‍ය සත්‍ය සත්‍ය මම ගෞරවයෙන් කැමති බ්‍රුණ මාත්‍රි මෙන් බ්‍රුණ මාත්‍රි මේ කරත්මා පිළිබඳ ඔබතුමාට යමක් එක ප්‍රකාශ කරනවා. මට තියෙන ප්‍රශ්නයක් තමයි දැලුතුන් අස්සාවේ අර මේ අතන ගැටි දැන් සාමාන්‍ය ගොඩකලවට සාමාන්‍යයෙන් නයින් වෙන්ද කියලා දෙවි සමාජයකට නම් හිතේ ගන්නවා දැන් ඒක අපේ දෙන්නේ ඒකත් දැන් කිව්වට ඒක කරගන්න පුළුවන් දැන් ඒකත් කියන තැනක නෙමෙයි ඒකයි කරගන්නත් සාමාන්‍ය වෙනවා අවශ්‍ය කියන එක අපි දැන් දන්නවා මම දැන් දන්නවා මම අපි කර කිව්වට තමයි සම්මිය ඇති ඒ සංකේතන කොටස් අපිට ඉස්සරහම රූපයෙන් තියෙන අන්‍යනක නෙමෙයි අපි හුඟක් බලපාන්නේ සංස්කාර දෙකෙන් අපේ හිත බස්සලට දැනෙන පැත්තෙන් හොඳට තේරෙ හරි දිනල හරි අර සංකේත දිවිල් වල ආන්නේ පිටත් සංකේත ගන්න ගියහම අපතල් වලින් එන්නේ එකට වඩා දැන් කුසල් කරන චේතනාවක් ලැබිලා එතන අපි ඒක ගැන මාන්‍යනාවක් හරි ඒක හිතෙහි තියෙනවා හරි කරනවා. එහෙම බලද්දී ඒකත් සාමයන්ගෙන් වෙනුනායි කියන එකත් වඩා අර කුසල් කිරීම චේතනාවක් අර ඒකත් වේදේට එන්න බාධාමක් ද කියන එක ප්‍රතිතුමයන් දැනගන්න කැමති සිතුවන්සම් සත්‍යතුමනි. හොඳයි බුදු සරණයි. දැන් අපි ආයිත් මේ ඒකත්වයේ කියන එක ඒක පුජ්‍යලයා පවා එයා මතකදී වචන පිගෙන ගත්ත මාමන්නේ කියලා එතෙන්දී අර්ථකථනය කරනවා දෙවිදිහකට. මම ගෞරවයෙන් එකක් පිළිගන්න කැමතියි අපේ කටකුරුන් දහාඳුරු මාමන්නේ කියපා කියන මහන්සි පුත්තමේ සිස නමාවේ ඒකට පිළිගන්නට අවශ්‍යයි. මේකේ තියෙන පරොක්ෂ කියන ඥාය ක්‍රමයක්. ඒ කියන්නේ ගත්තෙත් නැ නොගත්තෙත් නැ කියන අදහස තියෙනවා. එයාට ඒ තීරණයක තෙන්න බෑ ශෛෂ්‍යයක පාව. මේ කෙනකොට ඒකත්වය අභිනන්දනය කරනවා. අභිනන්දනය නොකරන්න අත්තම ප්‍රශ්නාවෙන් දැක්කාම. හවුද මේ අපේ කටකුරුන්දා කියන්නේ ඒකේ පා කියලා උපදේශයක් කියනවා. අර ඒක උනාසෙන් මා හේවං ආනන්ද ආනන්ද මෙහෙම පවසන් දෙපා කියලා කිපා කියන එක දුන්දු ගැත් කියලා කියන විදිහට කියනවා. ඒතුළින් සීක ඇත්තහත් ඒ ඒකත්වය කියන එක අපි එකත් කියන වචන දැන් ගමු මොනද? ඒකත්වය ඒකත්වය මාමන්නේ එයා හිතන්නේ නැ නොහිතන්නේ ඒකත් තු මාමයි ඒකෙන් පිට ඒකත් ඒකෙන් නේද මේ ඔක්කොම ආවි කියන එක හිතෙන්නේ නැර වයිට් හෝල් එකේ නාවා ඉකේෂන් එකක් ඒක තු මත වෙන නිසා ඒ නිසා තමයි අර දැන් අර කල්යාණ මිත්‍රි බොහොමතර කියන කාර නොන්ඩුවල්ටි එක වගේම ඉතත් පච්චේතාවක එනවා කියලා උඩත් පච්චේතාව මේ තත්ත්වේන තියනවා කියලා අල්ලගත්තාම මම අතුරු ගහන් වෙලා මම කියන පුද්ගලයාට විශේෂත්වයක් නොදී මේක උපාදාන ඛණ්ඩ ටිකක් හේතුඵල වලින් යන භූත බවක් නේද තියෙන්නේ කියන එකට එනවා. අන්න ඒක තමයි මම කියන කේකුලන්තිකයා. නමුත් ඒක මාන දිට්ටි මාන තණ්හාමාන තියෙනවා තාම. දිට්ටි වශයෙන් කියන සිල ගිහිල්ලා. ඒක ලොකු බරක් අඩු වෙලා ඒකට. සාල් බරක් අඩු වෙලා එනකොට අර ඒකත්වය කියලා අර පූර්ණත්වය වශයෙන් බලන එකේ වචනාගම ඒකයි. ඒ කියන්නේ දැනට අපිට තියෙන ඔළුව පාවිච්චි කරලා දැන් ඒකත්වය කියන්නේ කර පුදුජනයයි සාක්ෂිපුජ්‍යලයයි චීනාසව ඊට පස්සේ සම්මා සම්බුද්ධය කොහොම දකින්න විදික්කම කියන මේ මූලපරියස් සූත්‍රය කියන ඒකෙන් අපි ඒක එහෙම මෙහෙම කියලා අපි අනිත් පැත්තට ගත්තොත් එහෙම මේ පූර්ණත්වය දකින්න බැහැ දෙයක් තියෙනවා කියලා අර කෙලෙස් බහුල නම් ඒ නිසා තමයි සම්පූර්ණ ඒ පූර්ණත්වය ඒකත්වය දකින්න ඕනේ අර මේ වෙලාවේ කොහේද ශ්‍රී ලංකාවේ අපි හිතමු කලත දොලක ළඟ ඉන්නේ මැදියෙකුගේ සහ මේ කතා කරන්නාගේ භූත රූපේ රූප ටිකයි වේදනාවලයි සමානත්වයක් තියෙනවා. නැත්තම් අපි තේරෙන විදිහට කිව්වොත් හතර මහා භූතේ මෙරියාගේ හතර මහා භූතයි සත්‍යගේ හතර මහා භූතයි වෙනසක් ධර්මානුරූප ලබපු ආදීසු පංච පාදාන කන්දේ සැරසිල්ල විතරයි වෙනස තියෙන්නේ. සරිතාවකේ මේක මකුලුවා ගත්තත් කොමියෙක් ගත්තත් මිනිස්සෙක් ගත්තත් මේ පහක් නේද වෙන ජීවිත ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක පුදුම දෙයක් අල්ලගන්න තියෙන හොඳ දෙයක් ඒ. සම්මේ ඒකත් ඒ ගැන අවධානය යොමු කරන්න වෙර පුළුවන් අද කතාවේදී මං කියන දෙයකට මං හේතුල ඉන්නකොට මොකද ඒක තවත් ටිකක් එහාට අර ධාතු මූලකත්වයක් එක්ක මේ මහත් පදෝපන් සූක්ෂත් එක මතක් කළා. ටිකක් තල්ලුවක් ලැබෙන බවක් පිළි වචනේ හොතනේ ඔත් ලැබෙන බව තේම ඇදුම් කෑමක් කියන නිසා මං කියන දෙයක් හිතෙන සිටින්නට මං හිතනවා ඔබතුමා බලාපොරොත්තු දෙය තමයි කතා කරේ කියලා කතාන කරනවා. සමාවෙන්න මත්ම ලොකු වින්දනයක් ලැබෙන දුස්ස ධර්ම වින්දනය. සරන් සරනද මේ දැන් අපි තුමනේ ඒකද මම පොඩ්ඩක් ඒක තව තේරුම් ගන්න අදහසින් තමයි තව තවත් අහන්නේ මේක. අපි දැන් කාමයෙන් වෙන් වෙලා දැන් ධර්මයේ භාවනාවකට තියෙනවා කියන කොට පොඩ්ඩක් කොහොම කාමයෙන් වෙන් වෙලා ඒ කියන දේවල් නැන් වෙලා යනවා. ඒකත් දැන් සිතේ ඉඳගෙන යම් කි මේක කලෙසි මේක හොඳයි කියලා තෝරගන්නේ. ඒ හොඳයි කියලා තෝරගන්නත්තේ බාධා වෙන කතියක් සංවාස්තරවද තේනවා. ඒක බාන ඉන්නකොට නෙමෙයි ඒ එතන හොඳයි කියලා හිතන දේ. හරි අපි හොඳයි කියලා හිතාගෙන සටන් දෙන දේ වුණත් සුපදක් වුණත් සමහර වෙලාවට ඒක මේ ප්‍රේතත් පැතියට හරි එනවාද කියන එකක් වගේ තමයි තේරෙන්නේ. ඒකකට බාධායි කියලා තේරෙනවා පෙරටවට විස්තරේ යනකොට. ඒක කොහොමද අපි වෙන් කරගන්නේ මේක දැන් අර කිව්වා වගේ මේක කලින් දැනගෙන තිබුණ නැති දෙයක් දැන් දැනගත්තයි කියලා හරි ඒක අපි කාටහරි කියන්න හරි කාටහරි ඒක අහනකොට හරි අපි කියන්න ඉදිරිපත් වුණොත් එහෙම ඒක අපිට බාධා වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ. අර කවුරුනේ වික්ෂුණාන්ත නිතර කියන දෙයක් මට මම කැමති වචනේ අලිත් කියන්නේ හොඳ දේ අත්හැරෙන්න වඩා හොඳ දේ වෙනවා කියලා. එතකොට මාත් යමක් වැදගත් විදිහට පේන්නේ මා කුච්චෙත් වෙන නිසා හැමතිස්සේ මට මේක තිබුණොත් මම කියන එක නම් ලොකුයි කියලානේ මට හිතෙන්නේ. ඒක ගොරෝසුම ලෞකික ලෝකේ නම් අපි තරඟ කරන්නේ ඒක මට ලොකුගේ මට හොඳ දරුවෝ මට හොඳ රැකියාව මට හොඳ කාර්යය කියලා නේද අපි ඒකත් පහතරගෙන කියලා මට මම හොඳ සිල්වත් මම කියලා කියන්නේ මම පරිසවතන කියන්නේ මම මත්තම් ගොන්නේ නැහැ ඒතරල හොඳට පැත්තේ කියලා එතන වෙනවා ඒක. ඒකත් පහතරගෙන කියලා දෙනර හත් පදෝපන සූත්‍රයේ තියෙන සංචූල සාරෝප මහ සාරෝප වගේ දේවල් තියෙනවා. ඉගහත් සේ අත්තුකංශන පරවම්බෙනිනා මං ඉහලා දා ගන්න අනිත් එක නම් පහලා දා ගන්න දහිරනවා. මට ධ්‍යානයක් තියෙන අනිත් අය කියන්නේ මං වගේ සැනසෙල්ලෙන් ඉන්න කොච්චර පුළුවන් මේ ධර්මයට නිතර ආවොත් අනිත් අයට ඒක බෑනි කියලා හැමතිස්සෙම මම විශාල වෙනවා. අනිත් එක පොඩි වෙනවා. එහෙම වෙන්නේ දැන් මම අර දේ තිබුණොත් මම හොඳයි කියලා හිතෙන්නේම මම සංසන්දනය කියන්නේ. ඒකකොට මේ මම කියන එක තමයි අවසාන ගෝල් එක වෙන්න ඕන. මම හොයාගෙන ඒකෙන් එහා තව ලොකු ගෝල් එකක් තියෙන විදියක් නැහැ අවසාන පරමාර්ථය. හලා දෙමීමේ අයින් කර දෙමීමේ ගලවා දෙමීමේ ප්‍රතිපත්තිය තමයි මෙතන තියෙන්නේ. ඒ සංඛාරයක් එතකොට ඒකත් අයින් කරනවා. කියන්නේ එන්නේ ඉන්නේ දී දකින්නවා කියන එක තමයි විපස්සනා කියන්නේ ඒකයි. ඒකට ඉතින් දෙන්නේ හොරේ විපස්සන උපක්ෂේප තියෙනවා. තියෙන ගොරෝසුට මහවෙච්ච තැන් තියෙනවා. තම කොහොමද සති සම්පජන්යෙන් බලා සිටීමම අත්‍යවශ්‍ය වෙන්නේ. ඒක හරියනයි සාරු පුසන. ඒක බොම්පේ නැතිද මම දැන් අපි කියන මම දන්නේ නැතන ડોක්ටර් මම හිතනවා ඒ සීමාව පැනලා ඇති කියන්නේ දැන් අපි දැන් වාදනය කරන මෙතන මම දන්නවා දැන් අපි කියලා ගන්න සංස්කාරේ හැටියටම දැනගැනීමේ හැකියාව කියන කෙනෙකුට කොහොමද මේ සංස්කාරය ක්‍රියාත්මක වෙනවාද කරනවාද ක්‍රියාත්මක නොවන කරනවාද කියන පැති දැනගැනීම තමයි මාක්ම සංහපස්සම හිත කියන එක මම ඒ ප්‍රශ්නේ ආයෙත් ඇහුවේ අර මම කියන එක නෙමෙයි හිතේන සංස්කාරය මේක ක්‍රියාත්මක කරනවාද ක්‍රියාත්මක නොකරනවාද කියන ප්‍රශ්නයක් කොහොමද අපි ඉඳ ගන්න ඕනේ බොහොම ප්‍රශ්නෙ පුළුවන්කට පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් හොඳට තේරුම් ගන්න ප්‍රශ්නේ තේරුණා නම් අපි හිතමු දැන් කොතනද හරි දෙමා මේ මාර්ගය යනකොට මට සමහර දෙයක් දැක්කහම එකපාරට ලොකු තැනකලක් එනවානේ මේකෙන් මම මිදුණා කියලා එතකොට මම මට ධර්මයේ කියපු දේවලුත් මතක් වෙනවා ඒක මට හිතෙනවා ඒකට කියනවා අදිමාන කියලා අදිතක්සේරුවක් කරනවා ඒක වැරදිම ඒක බොරුවට නෙවෙයි ආ කරන්නේ. ඒකට පැහැදිලිවම හිතෙනවා මම මේක ඇත්තට ආවද අත්මානෙකුත් නෙවෙයි තමයි. මානෙකුත් දෙන්නේ කියන්නේ අර ගුරුතුමෝ විදිහට පාච්චින ආරයට වඩා මං හොඳයි කියන කෙනා ඒකට හිතෙනවා පුතාගේ ඉන්නේ මනේ දැන්. දුසේ ඉන්නේ මනේ. ස්ත්‍රී පුරුෂයේ ක්ෂේත්‍ර මම බලන්නේ නැහැ අයිති අද මේ පුරුෂයෙක් ඒ කියන පොදුත්වය දකිනවා ඒක දැක්කම එයාට හිතෙන්න පුළුවන් ඒක නතර මුලපරය සුත්‍රයේ මාමන්නේ කියන්නේ එයා ඒක නොහිතනවත් නෙවෙයි නොහිතනවත් නෙවෙයි අතෙන් දිස්සකට කුරුණාව කියတဲ့ එක ඒක ගැන හිතන් දෙපා ඒක ගන්න දෙපා මානසික දෙකෝ අතෙන් ගෞරව කරනවා නම් උතුම් ගුරු රූපන නිසා එතකොට ගුරුසුකාමමනේ ප්‍රතිපදාවේදී ලැබෙන தත්ත්වේ පවා මම තීරණයක් කරන් ඉඩ තියෙනවා තෙතෙන්දි ඒකත් සිටවිල්ලක් නේද කියලා ඔය ඥාන විරකල උතුම් ජේමන් බික්ෂුවක් හිටියා මං කලින් කතා කරලා ඇති ඒ උන්වහන්සේ ඉතින් කෙනෙක්ටම කෙනෙකු සෝවාන් වෙනවා උතුම් ගුරු රිච්චේ ගෞරවණීය උතුම් ගුරු වේ නිකරස්සත් ඉන්න උතුම් ගුරු වේ කියනකොට කියලා ඉතින් යා ඇයි එහෙම හිතන්නේ කියලා මම සෝවාන්ද මම අද එහෙම හිතන්නේ කොහොමද තව මාර්ගයට යනවා කරුණා මාත්‍ය කියන සද්ධා වැඩි වෙන එක පිටරගෙන යා හිතන්නේ නැහැ කිමයි මනස ලකුණු දින උතුමෙත් මේ වගේ එතකොට එයා හිතන්න තීරණය කරන්න යන්නේ එයාට මේක පෙරට වඩා පේනවා විශාල මේ සිතුවම් මොකක්ද කියන්නේ තිරයක එක එක චිත්‍ර වැටෙන බව විඥානයත් පිරිසිදු නිසා විඥානය තුළ මේක ඇති වෙලා නැති වෙන පේනවා ඒක ඒක දකින්න කි ඊට වඩා හොඳයි. එයා තීරණය කරන්නේ නැහැ දැන්. ඒ තීරණය කිරීමත් අර ඒ තිරය මත පති තියෙනවා. ඒ චිත්‍රයත් එතකොට. ඒ සංකාරයක්. දැන් පුදු ජනකෙනෙකුගේ නැත්තම් ගුරුසුම හඳ බාල පුදු ජනකෙනෙකුගේ නම් දැන් අපි හිතමු ඉතිරේ මත ජල ගැල්ම කඳු පිළිවෙම එහෙම නැත්තම් ඉලිටි පිල්ලක් උනාට කෙරේට හානියක් වෙන්නේ නැහැ. ඉවේකෙද්ද ලොකු ලොකු බෝම්බ දැමිල්ලක් මිසයිල් ප්‍රහාරයක් වන නැත්තම් ගිනි කන්දක් උපුරන එක නැත්තම් ජල ගැල්මක් වෙන්නත් පුළුවන්. කියන්නේ නමුත් එකෙන් තිරේට එන්නේ නැහැ. තිරේ පිපිරෙන්නේ නැහැ. ඒ වගේ අර පුජ්‍යල භාවයට හානි වෙන්නේ නැහැ. පුජ්‍යල භාවය කියන වචනේ ඇත්තටම කොහොමදක් හොඳ නැහැ. නමුත් අර විඥානේ තෙමෙන්නේ නැහැ ඒක. මෙහා දකි විපස්සනාමෙන් ඒක දකිනු. මොකද දකින්න තියෙන දේ වැඩි දැන්. ඒ දකින්න එක ඊට විදිහට වටිනවා. ඒතකොට ඒ දැක්කොත් තියෙන නිර්වේ නිබ්බිදාවත් එක්ක අපි විරාගයේ ඉසහන කරුණාව බයත්‍යෙන් තව කෙනෙකුට කතා කරන ඊට පස්සේ. එමේ රහතන් වහන්සේ නමකගෙන් සිටින්නේ. මොකද දෙත්ෙන්දි විරාගයත් එක්ක අනිවාර්යෙන් කරුණා මෛත්‍රියෙන් නිසා. එතකොට මේ බලාහිත විපස්සනාව හැමතිස්සෙම තියනකද අපමාදී බව හැමතිස්සෙම තියනවා. ඒකයි වෙන්නේ. තීරණය කරනවා කියන අදහස එන්නේ ජජ්ජරනවා කියන කින්නේ සමුද සංස්කාරයක් කර ජජ් කරන්නේ. අනිත් මේ දවස්වල මට කාල්කාරාමේ කියන කතා කරනකොට ඒ විශ්වමාංග බොහොම හොඳට කියන කතා කරලා යලිත් බොහොම අවධානය යොමු කර දුන්නොත් ඒත් එක්ක වෙන දේශනෙකුත් වෙන එක අහන්න එපා. මේ නමුත් ඒ පිටික සම්බන්ධයල බලන්න සමහරට මේ ඔබ ගෞරව කරන ප්‍රමුණකේ ගුරුවරයා ඇටිය ඒක හොඳ දේවල් සමහරට උන් කන්ද බුද්ධ ශාමය ප්‍රමෝෂන් එකක් නැවි අපිට ලොන්ග් ටර්ම් එකක් හොඳට දෙන්නයි තමයි සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ අදහස් කරපු දෙවි එක සංඥාවක් වශයෙන් සමානලට වඩන්න අවශ්‍යයි කියන එක තමයි මට ඇත්තටම දැනට තේරුම් ගන්න තියෙන්නේ. මොකද අපි භාවනාංගෙත් කියලා කියනවා චේතනා පහළ වෙලා පැහැෙන්න මොකද මේක මේ විදිහට බලන්න ඕන සංවිධිකට බලන්න ඕන මේ විදිහට කියලා. ඉතින් මම හිතන්නේ ඒක සත්‍යද කියලා මේ සංඥාවක් වශයෙන් දිනු කරන්න කියලා එහෙම දැක්ක තමයි මට තියෙන්නේ. අනිත් පැත්තෙන් අර ප්‍රචාරයේ කෙනෙකුට ඒක ප්‍රායෝගික බොහොම රළු වශයෙන් ගත තියෙන්නේ මට පැහැදිලි කරන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ අපි ලෝකෙ ගත්තත් දැන් හොඳ නරක කියලා දෙකක් තියෙනවා. දැන් මේ බොම්බ පුපුරලා මිනිස්සු මරණ කොටස් ඉන්නවා. එතකොට මේ මම ඉන්නවා. දැන් මට තමයි අද කියලා දැන්නේ මම මේ හොඳ වෙලා තියෙන්නේ අර මිනිස්සු නිසා නේද කියලා. දැන් ඔතන නරකක් තියෙනවා හොඳක් තියෙන විදිහට නෑ. එන්නේ ඒ වගේ තමයි හරක ගියමත් එහෙම ඒක නැත්නම් සත්‍ය කියන්නේ ඒ වගේ නේ. ඉවර මේ සකස් කෙරේ දැක්කහම ඒක ඒ ගැනත් එක විදිහකට සමාජලවට හිතන්න පුළුවන් හිතන්න පුළුවන් සත්‍යයක් වෙනවා. පොඩිවල් සත්‍යයක් වෙනවා. ඒක පිටුමක් වශයෙන් කියන්නේ ඒකවල සරලයි. සිරන් සර්ණයි සතිජිත්තුමනි දලොත් මහත්මයා සතිජිත්තුමා ඔබතුමා සඳහන් කරන්නේ කන්දයන් අභිජනනය කිරීමක් ගැන ඒ සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් සතිජිත්තුමනි කන්දයන් අභිජනනය කිරීම සිරන් සර්ණයි සතිජිත්තුමාගේ ඔයෝ නේද අභිජානාති කියලා කියන්නේ ගැඹුරින්ම දැක ගන්නවා කියන එක. අභිජානාති කියනවා. දැන් සංජානාති කියන්නේ සාමාන්‍යයෙන් දැන ගන්නවා කියන එක. පජානාති කියවම ඊට වඩා දීයක් එහා. හැබැයි ඒක පජානාති කියන එක අවසාන වශයෙන් උදාලා තියෙනවා. ඒක අභිජානාති කියන්නේ විශේෂයෙන් ගැඹුරින් ඒක දැක ඒක ස්කන්ධයන් අධ්‍යයනය කරනවා කියලා කිව්වා නම් ඒ වචනේ ඒකේ පසුතලයේ යුත්තේ මේක මනාව තේරුම් ගැනීම අවශ්‍යයි කියන එක. දැන් ඒකේ මූල පරියා සූත්‍රය වගේ ගත්තොත් තථාගතයන් වහන්සේ ඒක අභිජානනය කරා මුල් වශයෙන්ම කලින්ම තේරුම් ගත්තා. රහතන් වහන්සේ ඉගෙන කෙනෙකුට උන්වහන්සේ අභිජානනක කියලා කියන්නේ. ඒක මං පංචස්කන්ධ අභිජානනක කියන්නේ මේ පාස් මේ ක්ෂේත්‍රයේ කතා කරා නම් ඒක ගැඹුරින් මනාව දකිනවා පංච උපාදානස්කන්ධේ. එතකොට පංච උපාදානස්කන්ධය දකිනවා නම් පංචස්කන්ධය අපිට දෙන මේකයි කියලා මට අත්දකින්න පුළුවන්. උපාදාන කරන කවන දේ ඊටහා වෙනක් කරන්න දෙයක් නැහැ. ඔය පහත නිසා මං ඉල්ලලා ඉන්නේ. මං කොකු ගහලා තියෙන්නේ. එතකොට රූපය අඳින්දන තැනෙන ගතිය මතක සංඥා ඒක වර්ගී පස්සිතිවිලි වර්ගයේ ඒක විදිහට හිතන ගැටි මං මට ඕන හැටියට හිතනවා කියන්නේ ඒ වගේ දාන අවිඥාන්සයෙන් සංඛාරයෙන් අවිඥාන්ස ඊට පස්සේ මේක පොදු පවතින ගැටියක් කියන විඥානත්වයක් දැනෙන බවක් කියන මැග්නටික් වගේ මේක අල්ලති මේක ඒක අභිජානනය කරනවා කියන්නේ සිතින් පොදු බාසින් කියනවා නම් අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න මේක එක දෙයක් නෙවෙයි කියලා. එක තරහ ගුලියක් නෙවෙයි. පහක එකතුවක් ඇටියට අනුභවක් තේරෙනවා කියලා දකින්න. ඒක දකින්න සංඥාවල් දීලා තියෙනවා මේ එක වෙන මාර්ගයක් එතකොට. ඒක නම් අපි දන්නේ කවුරුත් දන්නේ ඒකට. භවනා මාර්ගය අන්තෝනෙයි. තොට මෙතෙන් දෙනත් එක කියන්නේ එකක් මේ කාමයන් අයින් කරලා මේක දිහා බලන්න කියන එක. ඒකයි අපි ඥානා කියලා මෙතෙන් දිපාවිච්ච කරේ. සම්මා සම්බුද්ධ සරණ මා හිතනවා ඒ අහපු ප්‍රශ්නේ මට තේරුණා යනවා මම කතා කරා කියලා. පුතේ බොම් පෙන්සගේ සිතුමනේ බොම් පෙන්සේරුවන් තරම හොඳයි මම ගෞරවයෙන් තවත් කල්‍යාණ මිත්‍රයෙකුට ඔබතුමිට යොමු වෙනවා සත්‍ය ඉස්පර සත්‍යචුවන්නේ කෛරා ඒ කෛරාත් වෙනන්ද ඒ කියන්නේ මේක සත්‍යචුවන් එකෙන් අදහස් කරන්නේ මොකද්ද දෙවෙනි ගාතාවේ මුල කොටස ඒ වචනේ තේරුම මොකද්ද මේ ඒ මේ කොටස විතරක් ගත්තොත් කෛරා චේ කෛරා තේනම් ඔව් කලයුත්තක් තියෙනවා නම් කලයුත්තක් තියෙනවා ඒ දෙ තරන්තෝ ඔව් දැන් පුඤ්ඤං චේ කුරුසෝ කෛරා පින් කරනවා නම් කෙනෙකු විසින් කෛරාත තේනම් පුනප්පුනම් මේක නැවතනට කරන්න කියලා කියන්නේ උදම්පදේ තියෙන ඒ වගේ කෛරාචේ කෛරාත එන ඔය කියපු දෙය මේ කියන අර කලින් ධාතාවේ කිව්වනේ මේ කාමයෙන් අයින් කරන මේකත් දකින්නේ කියලා චින්දසෝතම් පරක්කම්ම ඒ දෙය තමයි මේ කරන්නේ කියන්නේ මට ඒක මේ සිංහල සමායන මට ඒක සිංහල මේ මේක තේරුගත්ත විදිහට මේ මම ගත්ත විදිහට දැක්කේ දැන් තේරෙනවා මට මේ හිතන්නේ මේක තියෙන්නේ ඉදින් කරන්නේ නම් මේ දැඩිව කරන්න කියලා වගේ අර්ථින් ඒ කියන්නේ අපි සිංහල නුත් කියන්නේ කරනවා නම් හරියට කරන්න කියලා. ඒ වගේ දැන් අපි ඒක තමයි ඒක ගන්න පුළා. ඒ කරන්න කියන්නේ මොකද්ද? අර චින්දසෝතම් පරක්කම්ම කාමයේ පනද බ්‍රාහ්මණ. ඒක තමයි. ඒකෙන් මිසක් අපි කියන්නේ. ඔව් සතුටින් කරන්න කියන්නේ හරි. කරන්න කියන්නේ දැන් අපි කතා කරලා බොහෝ විට කරන්න කියන දේ හරි. දැන් මේ කියන්නේ කරනවා නම් හරියට කරන්න කියලා. දැන් මම කියනවා අපිට ගන්න මේ හදන්නේ. දැන් බලන්න අපි කරනවනේ යමක්. දැන් අවුරුදු ගානක් තිස්සේ කරනවා. දැන් මම අපි කියන්නේ මම සමායන මම අවුරුදු ගානක් තිස්සේ මේ දේ කරනවා. හැබැයි මේ මම මේ හරි වැදගත් කරන මොකද මේ සූත්‍ර දේශනාව ඉස්සරහට ආවේ ඒකයි මම හිතන්නේ. මොකද මම මාත් එක්ක පුද්දලිකව කතා කරපු කට්ටිය දන්නවා දැන් ජයන්ත මහත්තයලා සමහරට පබ්ජි මාත්‍යවට නෑ කට්ටිය වගේ දන්නවා මම මේ පහුගිය කාලේ ටිකක් වැඩි උනන්දුවකින් කතා කරා යන්න මේ වල ඉතින් මේ මොකද මේ මෙච්චර කරාට මට හිතෙනවා මේක මේ ගැවසි ගැවසි ඉන්නවා මේ පරිසරයේ ගැවසි ගැවසි ඉන්නවා අත ගාගෙන ගැවසි ගැවසි ඉන්නවා ඒක හොඳයි සංගීතයි හරි හොඳයි මේ මම ඉන්න විදිය ඒක ගැවසි ඉන්නවා ඒ වුණාට මට හිතෙනවා මේක නෙවෙයි මෙතන තියෙන්නේ ඉතිහාසයක් මේකහා හරි ගණනාවක් ඉස්සරහට යන්න ඕනේ කියලා ඒ එතකොට මේ සදා මේ දැඩිව මේට වැඩිය පෙළඹීමක් මේට වැඩිය කැපකිරීමක් තියෙන්න ඕනද කියන කතාව අපි කතා කරා එහෙම තුන කතා කරනකොට මට හිතෙනවා ඒ ඇයිද මේ කියන්නේ කියලා කරනවා නම් හරියට කරන්න කියන එක ඒ කියන්නේ ඒ වගේ කණිඩක් තියෙනවද සත්‍යත්වානේ එතන ඒකත් ගන්න පිළිවන් මක විශේෂයෙන් මේක පැවිද්දන්ට කියන්නේ මොකද එතෙන්ද කියනවා මොකද මෙයා අතීතයේ ආගමික නායකයෙක් වෙන්න ඕන කියපු හැටියට සිත්තරෝනේ වෙන මොකක් හරි දාර්ශනික ගෲප් එකක ඒක හදපු කෙනෙක් ඒක නියෝම්කාරය එයා කියනවා කෛරාච්චේ කෛරාත හේනම් කරනවා නම් කාරියට කරා දල්ලමේ නම් පරක්කන්නේ ඒක දැඩි උත්සාහ ගන්න. ඊට පස්සේ කියන ඇයි එහෙම කියන්නේ? සිතිලෝහි පරිබ්බාජෝ ලිහිල්ලක ආවට ගියාට කියනවට ගැද්දෙන් කරනවා කියලා කියන ආවට ගියාට ගත්ත පරිද්ද බිහියෝ ආචරිතේ රාජං. අර දැන් අන්සිල්වත් එක්ක නාද වදා ඒක අරගෙන ඒක තියාගන්න ලේසි නෝට් කරන්න බැරි දෙයක් අරගෙන ඒක කරන්න ගියාම ඊට වෙදී එයාට කෙලෙස්ත ගිරිනවා කියන්නේ. ඒක ඇත්තිය. දැන් ඕක සාමාන්‍ය ලෝක තත්ත්වයට ගන්නත් පුළුවන් අර කරත්තු. ඕක පෑන්න එකක් අර කියලා තියෙන කවියකින් කරුපුත් කරපන් හරියට බැරි නම් ඵලයන් නැහැ. අතපත ගාමින් මත පිට ඵලමින් ලක් තවන්නේ කුමක් කියලා. රට වෙන්නේ නේ ලක් තවන්නේ කුමක්. හදවත ගින් පුච්චන්නේ ඇයි කියලා. ඉතින් කරනවා නම් හරියට කරන්න කියලා. ඒක සාමාන්‍ය ජීවිතයේ කොහොමදයි. තම මෙතෙන්දි මේ කායනේ මේක පොඩු ගාත් හැමතැනම තියෙන එක මේක කරනවා නම් සිතිලෝහි පරිබ්බාජෝ බියෝ ආකරතේ රජා මොකද ඒක තේරෙන අවසානයේ යා කියන්නේ කුසෝ යත දුක්ඛයිතු මම මේ කුසතන කෙනෙක් ගන්නතු මං ගත්ත මේ දුක්ඛ කියන එක ඒක වැරදි පැත්තට ඇල්ලුවොත් ඒ මහරහත ඇවුලුවොත් එහෙම අත කපනවා ඒ වගේ පැවිද්ද සමනත්ය හරියට ගත්තේ නැත්නම් නිර්යාය උපකද්ද ඒයි ඒකයි මෙයා අවධාරණය කරන්න ඕනේ. සා මේ ප්‍රවිත ගත්තාම බුදුරජාන් වහන්සේ ශ්‍රාවකෝ කියලා ඉතින් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකෝ කියලා ඒ කාලේ ඒත්තන්ට වැඩිපුර සැලකිල්ල දෙනවා ඉස්සරහට බඩා. එතකොට එනිසා ඒ කියන හැටියට සිතම බාරගත්තදී හරියට කරගෙන ඉන්න කියන එක තමයි මෙයා කියන්න හදාගන්නේ. ඒ නිසා තමයි බුදුහාමචාර මේ කාදි බ්‍රහ්මචාරි එකයි පාඩම් කරගන්න ඉගෙන ගන්න කියලා. චපත්තේ ධර්මාර්ගයට පිවිසලා ඉන්න ඇත්තෝ ජාපාරේ තවත් යන්න ඕන. කායනික අපිට කිව්වේ කියලා හිතාගත්තත් හොඳයි. දුක්සර ඊළඟ පපුව පොඩ්ඩක් කියන්නේ කියලා දැනගන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ එහෙම කොහොමද හොඳ හොඳ වඩා හොඳ කියන එක තෝරගන්නේ කියන එක බොහෝ වෙලාවට තියෙන ප්‍රශ්න. මතුවන තියෙන ප්‍රශ්න තමයි ඒ වැරදි ලකින වැරදි බලන විදිහට තමයි වස්තල තෝරගන්නේ ආපස්සට. ඒක තෝරගන්නේ ක්‍රමයේ කොහොමද කොහොමද ඒකට වඩා හොඳට යන්නේ දැන් ඒක තමයි කටප. සම්බුද්ධ සරණයි අප නිතර ඉගෙන කතා කරනවා කරන්න ඕන විදිහ ගැන පොඩි ඉතින් මා දන්න කොම් කොම් ඉච්චිරනවාද කියන එක ගුරුවේ නිසාගෙන මට කීම අවශ්‍ය වෙන්නේ නමුත් හැමදාම එකම දේ කරන්න එකම යන්න අපි ආශ්වාස ප්‍රශ්වාස කරන අපි කියන මූල කර්මස්ථාන කියලා ඒකම කරන්න මොකක්ද තමන් තෝරගන්නදී මට නිරෝධය කියන தත් නිරෝධය කියලා කියන්නේ නිරුද්ධ වීම පෙනෙනවා නම් නිෂ්කලංක බව ඒකෙන් යන්නත් ඒකත් එක එක විදිහට දෙන්නේ එතකොට අලුත්ම ඉන්නවනම් වාඩි වෙනවා නම් ඒ එක වෙලාවක එකම තැනක වාඩි වෙන්න මුල් කාලේදී ඒක අර එතකොට අර එකට ඇඩික්ට් වෙනවා ඒක හොඳ ඇඩික්ෂන් එකක් ඒක මම මෙතනකින් කරදර වුණත් එමයි කයද කෝප වෙන්නේ පරිත්තත් ඒක නමුත් අපි හිතමු පාන්දර 4:00 මාට වාඩි වෙනවා නම් හැමදාම 4:00 මාට වාඩි වෙනවා හතර මාර ඉඳලා හතර හතස් පාදක්වා මම බුදුහන්ව දෙනවා. ඒක වශයෙන් වාඩිලවත් මුකුත් කරන්නේ නැත්නම් හතර හතර මාක මම ඔක්කොටම පින් දීලා කෘතඥතාවල බුදු ජාන් වහන්සේට ගෞරව කරලා ගුරුවරුන් කෘතඥතාව පුරුක වාසි. කෘතඥතාවය නම් අවශ්‍යමයි. ඒක තමයි අර ජීවිත පූජාව සහ සමාවෙලීම කියන්නේ ඒක අවශ්‍යයෙන් පටන් ගන්නවා. හැමදාම ඉස්සරමෙන් දෙයක් කරනවා. ඊට පස්සේ ද සමාජයක ජීවත් වෙනකොට අර දුෂ්කර කතාම ගත්තොත් අපේ ස්ථානික ආන්දෝලන ජීවිත තැනකදී මේ ළඟ විපංසට ගියලා දැක්කා. දැන් එක එක්කෙනා කියනවා මට මේ දේ කරන්න වෙනවා අර දේ කරන්න වෙන සම්බය කියලා. ඒකත් මානසික ජීවිත බුදුහාමුදුරුවෝ මං කලින් මේ කිව්ව එක ගුරුවරයා බුදුහාමුදුරුවෝ මගේ වෛද්‍යවරයා නා. ඒ යාළුවා මට කියන අපි අපේ ග්‍රැජුවේෂන් පාටි එකේ තියෙන ෂැම්පෙන් ගමු අපි. තම් හොඳ මං හොඳ වයින් කියන වයින් ටිකක් ගෙනාවා මට ඒ අපි වයින් පාටි එකේ මේ ජර්මනි ඉන්දියා හොඳ ප්‍රොඩක්ට් එක මෙච්චරයි මේ ඉතර ඇල්කොහොල් මේක හොඳයි. දොස්තරෝගේ පපුටක් තොඳයි හදාම ඉතර මීජාලු කමරක ගන්න ගන්නවාද ඉතර කිව්වා දැන් මට කියන දැන් මම කිව්වොත් ඒ වෙලාවේ නෑ මට මෙහෙම පොඩි හෘදය ආබාධයක් තියෙනවා මගේ බ්ලඩ් ෂුගර් ලෙවල් එකත් හොඳ නැහැ මම මේ වගේ බෙහෙත්කුත් ගන්නවා ඒ නිසා මගේ ડોક્ટર සෝන්සෝ ડોક્ટર ස්මිත් මට කිව්වා මේ ඉන්සියුලින් නැන් වෙන්න කියලා එහෙම කිව්වහම අනිත් එක මට බලපෑම් කරන්නේ නැහැ නේද? දොස්තර මහත්තයා කිව්ව ඒ නිසා මම ගන්නේ නැහැ කිව්වා. මට කවුරුත් කරදර කරන්න දෙන්නේ නැහැ. මොකද ડોક્ટર සෝන්සෝ කියන්නේ එයා හෘද රෝග විශේෂඥ. ඒ වගේ මම එයාට කියන්න බැරි නම් මම කියන මම බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ නැහැ නමුත් මම කියනවා මම බුදුහාමුදුරුවෝ වෛද්‍යවරයෙක් හරි තියෙනවා සංසාරෝගීට එතකොට මට මේ රෝගවලට බුදුහාමුදුරුවෝ කියන මින්ද සංවරය හොඳයි මේ දෙකල මේ දෙ වෙන්න පුළුවන් පාප නීත්‍ය ඇසුර මේ වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා එතකොට මම දැන් බුදුහාමුදුරුවන්ට ආදරේ තර්ම බුදුන්ට ආදර නිසා අකට්ටියට මේ කියන්න බැරි නම් මම කියනවා මගේ වෛද්‍යවරයා මට කියලා තියෙනවා මේක කරන්න එපා නිසා මම ඒක කරන්නේ කියලා කියනවා. අන්න ඒ වගේ දැන් අර එක වෙලාවට වාදින භාවනා කිරීම එහෙම කරලා මම සමාධි ගත සත්‍යෝට කවුරු ඒ දිහාම වටේ යම සිද්ධ වෙනවා නම් මගේ ආධ්‍යාත්මික ශරීරයේ තියෙන සාවන අර බුදුහාම මතක් වෙනවා. ඒක පැත්තකින් වෛරසේ වැඩ කරන ඇතුලෙන් ඉරා ඉල්ලමම සමාහට කෙලස් වෛරස මායා ඒකට සපෝට් කරනවා. ඒකට මගේ අවංකව මගේ මනසට කිව්වහම අර මට මතක් වෙනවා මම පරිස්සම් වෙන්න පුළුවන් ඒ නිසා ඒක මතක් වෙන්න බුදුහාර මගේ වෛද්‍යවරයා කියන එක මතක් වෙනවා. එතකොට මේ මාගේ මන වැටෙන්නේ නැහැ මේ වැටෙන්නේ නැහැ කොයි වෙලාවෙත් ඒක මතක් වෙන සමහර අමතකෙන්න පුළුවන් සමහර විට රාශවරකට આવුනහම සම්පත සම්පතේ තියෙන්නේ කමතකෙන්න පුළුවන් අනවත් එකපාරට මතක් කර ගන්නවා. හරි ඒකයි කියන්නේ ඉතින් ස්ටිකර් එකක් තිබුණා කියලා මතක් වෙන්නේ නැහැ. ස්ටිකර් එක අවුරුද්දට පෙරේ දැකින්නේ නේද? සතියේ රතියේ ස්ටිකර් එකක් අලවා ගන්නවා. ඉතින් සමහර අය මම වන්දන ගුරුවරයෙක් කියලා එතුමා උන්වහන්සේ බොහෝ කලක් ප්‍රයත්න මේ උපසම්පදා ශීලයේ ඉඳලා එකයින් කළා. උපසම්පදා ශීලයේ මොනවද කදෙන්දලේ කියන්නේ. මොකද ඒ හැම තැනම මහ මහලදා කියන වායෝ කියන එක හැම තැනම දෝතිය ළඟද පුත්විතේ තානසහවිත වටාත්තේ නානකම් හැම තැනම මේ වායෝ කියන එක ලියන මතක් වෙනවා. මම එතන ඒ ධාතු මනසිකාරයෙන් දෙන්නේ නැත්තේ මට හොඳට මතක ඒක මම චූටි උතට මට තේරුමක් ගියේ නැහැ. ඒ මේ වායෝ දෙල තියෙන්නේ කියලා. ඒ වගේ සමහරක් උනන්දු වෙනවා ඒ වගේ. මේක මේ තායම කියන්නේ මේක කරන්න කියලා හරියට. ඒ වගේ අවක් වෙනවා නම් කායලා එන්න පුළුවන්. ඒවිල්ලා අපිට කීනක් දීලා යන්න පුළුවන් අමාරු. ඒක පුළුවන් හද අදිස්ථාන ප්‍රෝග්‍රෑම් වෙන්න පුළුවන්. එකම දෙයක් කරන්නකොට හරියනවා හැබැයි. තමන් මොනවද දෙයක් කරන්නේ? ඒ දෙයක් කරනවා. කාගින්වත් විනිශ්චයෙන් ඕන්නේ අගෙයින් ඕන්නේ. ඒක කරනකොට ලොකු වාසියක් තියෙනවා. ඒකෙත් ඒකේ කල්යාණ මිත්‍රවම වෙනවා. ඒකට අවශ්‍ය සූත්‍රය මතක් වෙලෙනවා. ප්‍රසන්න වෙනවා. තාන ලයිල උදව් කරනවා. ඒක සිද්ධ වෙනවා. සංවරින්ද සමාරේලා බබල පුරාණ බුද්ධාගම සත්‍යතුමානි මම ප්‍රශ්නකින් තවත් ප්‍රශ්නකින් ඉදිරියට එන්න මේ මේ මේකත් මේ සාකච්ඡාවට ඔබෙන් යන දෙයක් දන්නේ නම් සත්‍යතුමත් මම දැන් මතක් කරා ආයන ලයිල උදව් කරයි කියන කාරණාව. අතට මේ ඊයේ දවසේදී මම වෙනත් මණ්ඩපයක් සමග සාකච්ඡාවකට ගියා මේ ස්කයිප් එකේ නෙමෙයි පබ්ලික් එකේ එක කතා කරේ මේ කන්වර්සේෂන් විත් දේවස් කියලා අර්ථයක් ට්විච් එකක් ගියේ ඒ සාකච්ඡාවට ගියාදී මට ඒ නිසා මේ හිතන නිකන් අහන්න දැනගන්න මේ ඒ තායන වැනි වූ ඒ දේව පුත්‍රයන් සමග ඒ වැනි වූ සංස්පාය උදව් උපකාර ලැබීමක් ලැබෙන්නේ කොහොමද? ලැබීමට සුදුසු වෙන්නේ කොහොමද? ලැබීමක් වෙනවා නම් ඒ මොන ආකාරයකට වෙනවද ඇත්තේ සමාජක මේ අපි දැන් මේ ඉන්න කල්යනා මිතුරන්ටත් ලැබෙනවත් ඇති ඒ ලැබෙන්නේ එවන් වූ තැනකින් කියලා සමාජක නොදන්නවත් ඇති සමහරවිට දන්නවත් ඇති. ඉතින් මේ කාරණාව ගැනත් මට ඉස්සර ඉස්මතු කරලා ඒ පිළිබඳව අදහසක් තියෙනවා නම් සුදුසු නම් මේ ලාට කතා බහර ගන්න කියලා. තිරුවන් සරණයි. ඔව් හිතන විදිහට මේ අපිට ඉතාම හොඳ උදව් ලැබෙනවා. ඒ උදව් ලැබෙන්නේ මොකද දේවත්වය කියන එක අපි තේරුම් ගන්න ඕන. මොකද දේවත්වය කියන්නේ? කියන බුදුහාමුදුරන්ගේ ක්‍රමය අනුව දේවත්වයේ ඇති වෙන්නේ ලෝභ දේශ නැති වීමෙන්. එතන සිට මොකද කියන හොඳ සිතක් ඇති කරගන්න නම් ලෝභ උපේෂ නැතිව ඒ සිත හොඳ තැනට පැති කරගෙන පුරුද්දක් ඇති කරගත්ත කෙනාට තමයි දේවත්වයට යන්න පුළුවන්. ඒක ආගම් ભેදයක් නැහැ. ඒක තියෙන සිත පණුගේ සිත ඒ ආගම් වලට වත් වෙන කිසිම දෙයකට වත් නෙවෙයි. සිත සිතේ තියෙන හොඳ කමෙන් තමයි දේවත්වය ලැබෙන්නේ. ତර මේ දේවත්වයෙන් තියෙන තියෙන එකක් තමයි ඒ හොඳ කෙනාට උදව් කරන එක. ඒක අපි දන්නවා සාමාන්‍ය අපි මනුෂ්‍ය ලෝකෙත් තියෙනවා. අපි ගත්තොත් දඩුවත්ත මහත්මයා කියන දඩුවත්ත මහත්මයා හොඳ කෙනෙක්. දැන් කවුරු හරි කෙනෙක් සිල් ගත්ත කෙනෙක් දාන නැති කියන දැනගත්තොත් මම දන්නවා ඒ මහත්තයාට පුළුවන් නම් ඒක තත්කාල කොහෙන් හරි දානය අරන් දෙනවා. ඒ කියන්නේ එයාගේ පුළුවන්කමට ඒ වගේම තමයි දේවත්වය. දේවත්වයට දැනුණොත් මේ තැත්තා හොඳ කෙනෙක්, මේ තැත්තාට උදව්වක් කරන්න ඕනේ කියලා උදව්වක් ගන්න එයාට සුදුසුකම තියෙනවා නම්, ඒ කියන්නේ උදව්ව දෙන්න හැම තිස්සේම එයාගේ අනිත් දේවල්ට නෙවෙයි එයාගේ තියෙන හොඳකම දියුණු කර ගැනීම සඳහායි. ඒකෙන් ඒ පැත්තට උදව් ලැබෙනවා. ඒ පැත්තට උදව් ලැබෙන බව අටවසෙම අපි දන්නවා. ඒ කියන්නේ හැමෝම ඒක රහසක් නෙවෙයි. ඉස්සරින් ධම්ම මේක ටීච දෙයක්. බුදුහාමුදුරන් කාලේ ධම්ම දේවත්වයෙන් උදව් ලැබිලා තියෙනවා. ඉතින් මේ උදව්ව තමයි එක එක මාර්ගයේ නිරවන. නමුත් කොයි මාර්ගයෙන් ආවත් එතන ඒ පරමාර්ථය වෙන්නේ ඒ පුද්ගලයාට නැත්නම් තනත්තට ජීවිත සැනසිල්ලේ මාර්ගයට යමක් කිරීම තමයි මේකට උදව් වෙන්නේ. මේ උදව්වට සුදුසුක් වෙනනම් කරන්න ඕන එකම දෙයයි තමයි හොඳකම හොඳ වෙන්න ගන්න උත්සාහය තමයි තම නතන නොකර ඒ උත්සාහය ගන්න කෙනාට අනිවාර්යයෙන්ම දේවත්වයෙන් උදව් ලැබෙන බව නම් පැහැදිලි කරනවා. බොහොම පිං කියනවාද මම ඉතාම ගෞරවයෙන් ශාන්ති මහත්මියටත් යොමු වෙන්න කැමති අවශ්‍යතාවය සම්බන්ධයෙන්. අද එක්කතාව හරි සාර්ථකත්වයට සපයන සැදේශනාද ඉදරුත් මහත්මියට ගොඩාක් තියෙනවා. මේක සසන්නෙන් මාත් සම්බන්ධ කරගන්න එකද ඇත්තටම ඉතින් අපිට මේ අර ඒකත්වයේ තියෙනකොට මට හිතෙන අපිට ඒක ලබා ගන්නකොට අපේ තියෙන ආත්මార్థ සාමි සමතුලිත වෙනවා නැත්නම් හිතෙන්නේ මම වැඩ වෙනකට සමායෙන්නේ මේ අපේ මේ වෙනම හිතන්නේ පුරුදුලා ඉඳලා අපි හිතන්නේ අපිට වැරදි නෑ කියලා නත් අපිටින් පොඩි දෙයක් තමයි අපේ දේශය තියෙන කෙනානේ තියෙන දේශය වගේ දේවල් කරලා ආවහමත් අපි යන්නේ අද තියෙන තමයි. ඉතින් ඒක හින්දා මේක සදෙස් දුර කරගන්න මහන්සි වෙන. ඉතින් අපේ තියෙන ආත්මార్థ කාමී කම නිසා ඉතින් අපිට පහසු වෙන්නේ ඒ වගේ තෝරන්න. අපිට හිත දියුණු කරගන්න හුඟක් උත්සාහ කරනවා. එනක් තාම ඒ පැත්තට එන්නේ ටිකක් අපේ කමතේ වතාන්තර හින්දා අපහසුයි කියලා මට හිතෙනවා. මම දැක්කේ පාරේ ඉඳන් කරන්නේ නේද නැත්නම් ඒක තමයි ශාන්ත වාග්නේ බොම්පෙන් මම සමිත යොමු වෙන්නද පුතා නෑ. දැන් මේ කතා කරේ මේ අර දෙවියන්ගෙන් අපිට යම් යම් තියෙන උදව්පකාර කියන මේ අවසාන උත්තරය මොකදපු ප්‍රශ්නේ ගැනයි මේ දැන් සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ පිළිබඳවයි අදහසක් තියෙනවා නම් දැනගන්න කැමති විශේෂයෙන් එතකොට පොඩි මගේ ඔපිනියන් එකක් තිබ්බේ මට හිතෙනවා මිත්‍යා දෘෂ්ටිකේ ගුරුවරයා සහ සයිකල් සම්මා දෘෂ්ටිකේ ගුරුවරයා කියන දෙදෙනාත් කියන හැමෝම මම අහලා තියෙන දෙන්න හැමෝම එකම ලෙවල් එකේ කතා කරන ඉතින් අපි එතන හැම ආගමකම කතා කරන්නේ එකම දෙවියෝ දෙවිවරු කියනක මට පොඩ්ඩක් ඒක පොඩ්ඩක් ඩවුට්ෆුල්. ඒ අරන්නේ එතන බලන්න අපි තුනක් කරගෙනම කුසලයක් කරගෙනම යනකොට ඉන්නේ අපිට උදව් කරන දේ වරින්න ඒගොල්ලෝ සමහර වෙලාවට අනිත් පැත්තට මේ කරන දේ වලින් තින්න පුළුවන් කියන මට අදහසක් තියෙනවා. හන්දන් මේක හරිද වැරදිද ඒක පොඩ්ඩක් සතුටු වෙනකොට හේරුට තමයි පුළුවන් නම් හිතන්නේ. හොඳයි බොහොම හොඳයි. ඒක වචන නැහැ සමිත. බොහොම හොඳයි මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දේවල් තමයි අපි පැහැදිලි කරගන්න තෝනේ. සුසමයි මේ කොමහරි දැන් අපි හැමදාම කියන්නේ මගේ ගැඹුරම ආදපත්ලෙන් එන ඒ වචනෙත් හොඳනේ ගැඹුරු මාධ්‍යාත්මෙන් එන ප්‍රාර්ථනාවට මුළු ලෝකෙම උත්තර ලැබෙනවා කියලා. එතකොට සමහර අය කරදර කරනත් ඉන්නවා. දැන් කතන්දර වල තියෙන හිමයි. නමුත් මේ මාර්ගයට පිවිසුනහම දැන් බුදුරජාණන් වහන්සේකින් ධම්ම වචනකොට පිවිසුන වහන්සේලා පාත්‍ර අවු කියලා බුදුරම් දේශනා කරනකොට ඒ ගුණේ කෙරෙතගෙන යන අර පාත්‍ර වල අදිටික ඒවා කැඩෙනවා. එතන මේක පාත්‍ර කියවහම පොඩි වන්දක් වගේ දැනෙනවා. ඒවා කැඩෙනවා. ඒකට ඉස්සරකේවා ගැන බලන් දෙපා මේ මාර කියලා. ඒ වගේ බාධා වෙන අවස්ථාවලුත් වෙනවා. එන්ස අධිෂ්ඨාන පූර්වක වෙන්න වෙනවා. සම්මාදිට්ඨි දෙවරුතෝ කමෝ ඒකේ විචිත අවබෝධම කියලා හිතෙන්නේ හැමදාම දකින අද්දකින් කිව්වක් තියෙනවා තියක් මේ ප්‍රත්‍යක්ෂයේ තියෙන જાති තියෙනවා ඒ වගේම අහපු જાති තියෙනවා මේ ගුරුවරුන්ගේ ඒ කටින් මුසා කියන ගුරුවරු නෙවෙයි නිසා ඒ විකිගල කන්දට බලංගොඩහා වඳු රැ යන කොටේ කාලේ බොහෝම ඇත එක්තාවනන් යෝගී භික්ෂුවක් කියලා නමුත් උන්වහන්සේ රැවලගේ ප්‍රතික්‍රියාවෙන් බැහැල යන්න ඕන ඔය ලබන වේකන් තියෙන පැත්තේ කියන කන්ද උපාසක මාත්ම කියලා එන්න මාත් එක මම යන්නම් හාමුදුරනේ කියලා හොඳ පාරක්ගේ මේ පන්දමක් අරගෙන ඉනි පන්දමක් අරගෙන පාරේට ඉතුරු පාරක්ගේ ගිහිල්ලා කුටියට වෙලා තියෙනවා ඒ පනස් ගණන් වල හැට ගණන් වල ඉන්නේ තාරවල තොරන්නේ. එතකොට අර හාමුදුරු ලම්බට හරන්නේ ආලසන ඉස්සු මේ මහතේ කොහොමද ආවේ කියලා. මේ කිය බොහොම හොඳයි වොට් වාල්ටින් හදලා තියෙන ඩාය විතර පාරේ කරදරයක් නැතුව ආවයි කියලා. තින් පස්සේ ඉතින් එහෙම පාරක් නැහැ කියලා. අපි පහවදා බලනකොට මහ කැලේ හරි ඉහෙන් බැරි නැගලා අපු කණ්ඩක් කියලා එකක් පාරක් හරි පාරක් මොකක්වත් නැහැ. යන්නේ වැඩි උදව් කරනවා. ඊළඟට පස්සේ ජර්මන් හාමුදුරුව හැම තිස්සේම කියන දෙයක්. මට ජීවිතේ තුන් හතර වතාව හැමෝටම. ඉබලින් හැමදලා ඉන්න කුටිය හැමදලා දෙවියන්ට පින් දෙන්න කියලා උදව් වෙනවා කියලා. මාසෙට කවදාවත් මාසෙ අස්හාලේ හැරෙන්න කවදාවත් සෑ දෙකක් එක තැනක ඉඳලා නැහැ. සෑ දෙකක්. අන්නාන්තර කවදා දානයකින් අපහසු කාර්යයක් කළා නැහැ. එක තුන්පද සූර දෙපද සූරයි අන්දනියයි මේ සාරකෙටි සීතල් පිළි පාත්‍රය අත පිළිගෙරේ පමණයි දෙන්නේ. ඉහා දෙයක් නැහැ. නාසි ජීවිතේ. සප්පත් සිරුපත් නැහැ හැමදාම පරිවදිනවා. බොහෝම උත්තම ඥානයේ පිච්චා. දැන් නැහැ කියලා හාරන්නේ. ඒ තත්ත්වයන් කිසියම් කියන කතාවක් තම දෙවියන්ට දෙන්නේ දෙවියන්ගෙන් කිවවගෙන සම්මාදිට්ඨි දෙවියන්ගෙන් උදව් ලැබෙනවා ඒකට. ඒක සත්‍ය කොටසක් කියන මේ කතාව. අර මාර්ගෙන් බාධා වෙනවා කියන්නේ. ඒකේ නිසා දෙවියන්ට දෙන්නේවත් හොඳ දෙයක්. නිකන් කතාව කියනවා නෙවෙයි. හිතල කියන්ට මම අර පින් කළා. ශ්‍රී ලංකාවේ ක්‍රමයට සේවා ක්‍රමයට පින්කමක් මතලා ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාජ මොහොත සමාජ මොහොත යන බාරපත්‍ය කියලා අපි කියන ඒක ඉතින් යන්න ඕන දාපා පාඩියෙන් නැත මට සත්පුරුෂයන් පමණක් නැතුට ලැබේවා කියන ප්‍රාර්ථනාවක් ස්තෝතේ ඉච්ඡාරියන්ත ඉස්තේ ඉඩකට වැඩි ධර්ම මාර්ගයක් කොට යාළුව වැඩි කරගන්න වෙන්නේ එතකොට තමන්ට අවශ්‍ය ප්‍රමාණය ඉතිරි වෙනවා කොහොමද ඔව් හොඳයි එහෙනම් අපි අද දවසේ සාකච්ඡා නිමා කරමු අද දවසේ සාකච්ඡා කරගත්තේ සම්මුතිනිකායේ සජාත වර්ගයේ තියෙන පායන සූත්‍රයේ දේවකුට සම්මුතියේ ඉතින් අද දවසේදී කල්යන් මිත්‍ර හැමදෙනාම වගේ සාකච්ඡා වලට එකතු වුණා අදාස්සලින් ප්‍රශ්න වලින් ඉතින් ඊටවම සාර්ථක සාකච්ඡා බොටදක් පතරමින් බොහොම තින් හැමදෙනාටම අපි නැවතත් ලබන සතියේ ඉන්ටර් දිනේදී සුපුරුදු වේලාවට ලංකා වේලාවෙන් උදෑසන 5 මාර්ට මේ සාකච්ඡාව පැවැත්වෙනවා ඉතින් මේ සාකච්ඡාවට එකතු වෙන හැමදෙනාටම මතක් කර සිටිනවා එහෙමනම් හැමදෙනාටම ධර්ම සම්මයයි Good one, sir, and I am. Good one, sir, and I am.